බෞද්ධ විහාරවාසී ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නමස්රයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද 2020 අවුරුද්දේ අප්‍රේල් මාසයේ බක්පුන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනෙහි සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට හඳුන්වා දීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මේ වන විට ලෝකයේ තියෙන තත්ත්වය අනුව අපට සමීපව මුණගැහෙන්න බැරි වුණත් නවීන තාක්ෂණය ඔස්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්නට අපි වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ඔබ අහලා තියෙන ඇතැම් විට ශ්‍රී ලංකාවෙහි අතීතයේ ස්වාමීන් වහන්සේලා අනුරාධපුර යුගයේ ඇතැම් විට මිහින්තලේ ඉන ස්වාමීන් වහන්සේ කෙනෙක් සිතුල්පව්වට වැඩම කරනවා ධර්ම දේශනාවක් අහන්නට ධර්ම කරුණක් දැනගන්නට. ඇතැම් විට තිස්සමහාරාමයේ ඉන ස්වාමීන් වහන්සේ කෙනෙක් අනුරාධපුරයේට මහා විහාරයට වැඩම කරනවා ධර්ම සාකච්ඡාවක් කරන්නට. හැබැයි උන්වහන්සේලේ පාගමනින් එන්නේ නිකන් නෙවෙයි භාවනානුයෝගීව ඒ තරම් දුෂ්කරතා මැද්දේ ඇවිල්ලා තමයි එදා ධර්ම ශ්‍රවණය කළේ ධර්මයේ බෙදා හදාගත්තේ. ඉතින් ඒ අතින් බලන විට ගත වුණු වසර 2500 තුලම මේ ලෝකයේ හිටිය අතුරින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රහතන් වහන්සේලා ටිකෙන් ටික අපෙන් ගිලිහුණාට පස්සේ අතීතයේ පටන් ලෝකයේ හිටිය අතුරින් සමහර විට අප වෙන්නට පුළුවන් භාග්‍ය සම්පන්නම අය මේ ලෝකයේ පහළ වෙච්ච. කොයිතරම් දුෂ්කරතා තිබුණත් අපට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයට සමීප වෙන්නට අපට අද පහසුකම් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටට පත්වන්න. ඒක ඔබ අප ලැබුවේ නිකන් නෙවෙයි. සසර බොහෝ ඒ සඳහා පින්කම් කරලා පාරමිතා කරලා ලබාගත්තා වූ අතිශය දුර්ලභ අවස්ථාවක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ කියලා ඔබට ඒ ගැන සතුටට පත්වෙන්න පුළුවන්. ඒක ඔබ අතීතයේ කරපු පින්කම් ආනිසංසයක් කියලා. ඉතින් අද වන විට ලෝකයේ තියෙන සත්‍යය ගැන ඔබ බොහෝ විට දන්නවා. ඉතින් ලෝකයේ බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙලා මරණ බියෙන් පසු වෙන අවස්ථාවක තමයි ඔබ අද මේ ධර්මයට අහුම්කන් දෙන්නේ. බොහෝ දෙනාට පිළිසරණක් නැතුව බලාගත්තු බලාගෙන ඇතැම් විට තමගේ සමීපතම ඥාතීන්වත් නොමැති වී අවස්ථාවක ඔබ තමගේ නිවසේ ඥාතීන් සමග ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙතෙක් ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත්ම ප්‍රඥාවන්තම කරුණාවන්තම ශාස්ත්‍රවරයාගේ ධර්මයට ඇහුම්කන් දෙනට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපේ ලොකු භාගයක්. ඉතින් මේ අවස්ථාවේදී පළමුවෙන් අපි ආශිර්වාද කරනවා, සෙත් පදනවා මේ ලෝකයේ ලෙඩ දුක් පත්ලා ඉන්න බොහෝ දෙනාට. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ රෝග පීඩාවට පත්ලා ඉන්න අයට ඉක්මන් සුවය සැලසේවා. ඒ වගේම රෝගියෙන් ඉන්න බොහෝ දෙනාගේ ඒ බිය දුරු වන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවත් උපකාරී වේවා. ඒ වගේම පසුගිය සති කිහිපය තුළ මාස දෙකකට ආසන්න කාලය තුළ ලෝකයේ බොහෝ දෙනෙක් මිය ගියා. ලක්ෂයකට අධික පිරිසක් මිය ගියා. ඉතින් මේ හැම දෙනාටම අප විසින් සිදු කරන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය එයගේ සසර ජීවිත සුවපත් වීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අතර පින්තුනේ විශේෂයෙන්ම එළෙඩ දුක්වලට පත්ලා ඉන්න අය බේරා ගන්නට දිවා රැ දෙක්කී බොහෝ දෙනෙක් කැපවීමෙන් කටයුතු කරනවා. වෛද්‍යවරුන්, හෙද සේවක සේවිකාවන්, රෝහල් කාර්ය මණ්ඩල, බෙහෙත් නිෂ්පාදනය කරන අය, මේ වගේ නොයෙක් අය මහන්සිල වැඩ කරනවා. ආරක්ෂක අංශවලින් අය, ආහාර පාන බෙදා හරින අය, ප්‍රවාහන සේවාවන්හි යෙදිලින් අය, මේ බොහෝ දෙනෙක් දිවා රැ නොබලා මේ රෝගීන්ගේ සුවතාවය සඳහා මහත් වූ කැපවීමෙන් කටයුතු කරනවා. ඉතින් අපි හැම දිනාටම ආශිර්වාද කරමු. එයයි ලොකෝ පින්කමක් කරන්නේ. හුදෙක් රැකියාවක් විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතය කැප කරලා ජීවිත අවදානම පවා නොසලකා අසරණ රෝගීන් වෙනුවෙන් මහත් වූ කැපවීමෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඉතින් පින්තුනි, ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරමු. ඔබත් මාත් මේ සසර ජීවිතයේ පුරාම සිද්ධ කරපු දාන ආදී අප්‍රමාණ පින් දහමල හේතුවෙන් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, සියලු ආරක්ෂාව සැලසේවා, කායික මානසික සුවතාවයේ ශක්තිය දිනෙන් දින දිනු වේ. එයට මේ කරන්නා වූ උතුම් සේවය තවදුරටත් නිර්පද්‍රතව කරගන්නට සියලු ශක්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ, අද අප මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ වඩාත්ම ගැඹුරින් බලන්නට, වඩාත්ම දහමට සමීප වන්නට හොඳ අවස්ථාවක් මේක. වෙනදා ඇතැම් විට අපේ ජීවිත අනතුරු ගැන කියනවා, ලෙඩ වෙන්න පුළුවන් කියලා කියනවා, මරණයට පත් වෙන්න පුළුවන් කියලා කියනවා, මරණය දේව දූතය කියලා කියනවා. ඒ වගේ කාරණා අපි ධර්මයේ තුල, බෞද්ධ සාහිත්‍යය තුල නොයෙක් විට අසා අපි දැනගන්නවා. නමුත් ඒවා අපට එච්චර දැනෙන බවක් නැහැ පින්නතුනි. නමුත් අද අපි ලෝකේ ඉන්න තත්ත්වය ගැන බලන විට අපට ඒ බුදුබණෙන් අපි අසහා දැනගත්තු කාරණා, බණ පොතෙන් අපි අසහා දැනගත්තු කාරණා නැවත දෝංකාරයේ දීමක් විදියටයි අපට පෙනියන්නේ. මෙතෙක් කලක් අපි මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා ඇතැම් විට අතීතයේ වගේ සිදුවීම් බුදුහාඳුරෝ උදාහරණයට ගෙනල්ලා පෙන්නකොට ඇතැම් විට පින්නතුනුත් හිතනවා, යයි ස්වාමීන් වහන්සේලා මේ වගේ කාරණා කියන්නේ, මීට වඩා ලස්සන කාරණා, හිත සැනසෙන කාරණා කියන්න පුළුවන් නේද? ඇයි මේ වගේ කාරණා කියන්නේ කියලා ඔබ වචනෙන් නොකියුවත් ඉතින් කියන අවස්ථා තියෙනව නේද? පින්නතුනේ, අන්න ඒ කාරණා ගැන නැවත වතාවක් අපට හිතලා බලන්නට අවස්ථාවක් මේක. ඉතින් අන්නේ සඳහා උපකාරී වෙන සූත්‍රයක් තමයි මා අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ. මේ සූත්‍රය තමයි රට්ඨපාල සූත්‍රය. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේන රට්ඨපාල කියන සූත්‍රය. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්ම නෙවෙයි. මේක රට්ඨපාල කියන හාමුදුරුව සඳහන් කරන කරුණ ඇතුළත් සූත්‍රයක්. නමුත් උන්වහන්සේගේම කරුණොත් නෙවෙයි මේ සඳහන් කරන්නේ. උන්වහන්සේ බුදුහාමුදුරු විසින් අසා දැනගත්තු කාරණා තමයි බුදුහාමුදුරන්ට ගෞරවයක් පිණිසත් ජීවිත අවබෝධය පිණිසත් තමගේ ශ්‍රාවකයන් වෙත මේ ඉදිරිපත් කරන්නේ. මේ රට්ඨපාල හාමුදුරුව පින්නතුනේ ගිහි කාලයේ සිටු කුමාරයෙක්. බොහොම ධනවත් සිටුවරෙක් හිටිය එකම පුතාවසෙන් තමයි මේ රට්ඨපාල කුමාරයා එදා දඹදිව කෝරවුවේ කියන ප්‍රදේශයේ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් ගමින් ගම වැඩම කරන අවස්ථාවේදී මේ කෝරවුවේ කියන නගරයටත් උන්වහන්සේ වැඩම කළා. මේ නගරයට වැඩම කරපු අවස්ථාවේ බොහෝ දෙනා උන්වහන්සේ වෙත ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා. මේ අය අතුරින් මේ රට්ඨපාල කුමාරයා කල්පනා කළා මිනිසුන් මෙච්චර මේ බණ අහන්න යද්දී මාත් මේ ධර්මය අහන්නට ඕන කියලා ඒ පිරිස අතරින් ඔහුත් බුදුහාමුදුරු වෙත ගමන් කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කළ අවසානයේහි ඒ කුමාරයා පිරිස කෙළවරෙහි ඉඳලා ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට ගෞරවයෙන් කාරණයක් සඳහන් කළා. මොකද කාරණය? ස්වාමීනි, මා ඔබ වහන්සේගේ ධර්මයේ මැනවින් ඇසුවා. ඉතින් මට හිතෙනවා මේ අසා දැනගත්තු ධර්මය වඩාත්ම හොඳින් ප්‍රායෝගිකව සිදු කරන්නට නම් ගිහිගෙන සම්බාධක සහිත දෙයක්. ඒ නිසා මටත් කැමැත්තක් ඇති වුණා පැවිදි වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඒ සඳහා අනුමැතිය ඉල්ලා සිටියා. භාගවතුන් වහන්සේ සඳහන් කරනවා කුමාරයෝ ඔබට පැවිදි වෙන්නට පුළුවන්. හැබැයි ඔබ පළමුවෙන් ඔබේ ඥාතීන්ගෙන් ඔබේ දෙමව්පියන්ගෙන් ඒ සඳහා අවසර ගන්නට ඕන කියලා. මේ අවස්ථාවේදී කුමාරයා සඳහන් කරනවා හොඳයි ස්වාමීනි, මම දෙමව්පියන්ගෙන් ඒ සඳහා අවසර ලබා ගන්නම් කියලා නැවත ගෙදර ගියා. ගෙදර ගියපු මේ කුමාරයා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ කාරණය සඳහා අවසර පැතුවා. නමුත් මේ දෙමව්පියන්ට හිටි එකම පුතා නිසා මේ අම්ම තාත්ත දෙන්න කුමාරයා පැවිදි වෙනවා දකින්න කැමති වෙන්නේ නැහැ. රට්ඨපාල කුමාරයාට ඒ සඳහා අවසර දුන්නේ නැහැ. ඉතින් මේ කුමාරයා නැවත නැවතත් දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලා සිටියා. පළවෙනි පාර අහර අවසර දුන්නේ නැතුණාම දෙවෙනි පාරටත් ඇහුවා. තුන්වෙනි පාරටත් ඇහුවා. නමුත් දෙමව්පියන් සඳහන් කළේ පුතුණුවනි, අපට ඉන්න එකම පුතා ඔබ. ඔබෙන් වෙන්වීම අපි කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. මේ ජීවිතය විතරක් නෙවෙයි මරණයෙන් පස්සේවත් අප ඔබගෙන් වෙන් වෙනවා දකින්නට කැමති නැහැ. ඒ නිසා අපි කැමති නැහැ කියලා. මෙහෙම සඳහන් කරාට පස්සේ මේ කුමාරය තීරණය කළා පැවිදි වීම සඳහා අවසර දෙනකම් නිරාහාරව උපවාසයකයේ දෙන්නට තීරණය කළා. දැන් ඔහු කැම බීම නොගෙන දවස් ගානක් ඉන්න පටන් ගත්තා. දවසක් ගත වුණා, දෙකක් ගත වුණා, තුනක්, හතරක්, පහක් කොහොම ගිහිල්ලා සතියක් ගත වුණා. මෙහෙම ගත වෙනකොටත් කුමාරයා තමන්ගේ බලාපොරොත්තු අයින් කරගත්තේ නැහැ. ඔහුට පැවිදි වීම සඳහා අවසර දෙනකම්ම තවදුරටත් නිරාහාරව ඉන්න තීරණය කළා. මේ අවස්ථාවේදී කුමාරයාගේ යහළුවන් ඔහු වෙත ඇවිල්ලා ඔහු මේ තත්ත්වයෙන් ගලවා ගන්නට උත්සාහ කළා. නමුත් යහළුවන්ටවත් ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ කවුරුත් තීරණය කළා මොහුට මේ සඳහා අවසර දෙන්නට. මොකද කැම නොගෙන හිටියොත් ජීවිතයක් නැති වෙනවා. ඒ නිසා මොහුට දැනට පැවිදි වෙන අවසර දෙනවා. නමුත් පස්සේ කාලෙ මොහු නැවත ගෙදරට එයි කියන බලාපොරොත්තුව මේ දෙමව්පියන් තුළ තිබුණා. ඉතින් අවසර ලැබුණට පස්සේ දින කිහිපයක් ගෙදර ඉඳලා ආහාර පාන ආදී අරගෙන ශරීරය ප්‍රකෘතිමත් කරගෙන මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා පැවිදි ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රහුජ්ජාව ලබාගත්තු රට්ඨපාල කුමාරයා දැන් රට්ඨපාල හාමුදුරුවෝ. ඒ කාලයේ ලක්ෂණයක් තමයි නවක භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි ලබා ගත්තට පස්සේ උන්වහන්සේගේ සමීපයේ කාලයක් වාසය කරලා මූලික ශික්ෂණ ලබාගෙන ඊට පස්සේ ධර්ම කරුණ මැනවින් අසහා දැනගෙන විවේක ස්ථානයකට ගිහිල්ලා බණ භාවනා කරනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඉතින් දැන් මේ රට්ඨපාල හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේ වෙතින් කමඨහන් ලබාගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කළා. භාවනා කරලා උන්වහන්සේ යම් කිසි කටයුත්තක් සඳහා අපේක්ෂාවක් සඳහා පැවිදි වුණා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා. උතුම් රහත් භාවයට පත් වුණා. ඉතින් ඒ කාලේ රහත් භාවයට පත් වෙච්ච උතුමන් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේ ලබාගත්තු ආධ්‍යාත්මික දියුණුව බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රකාශ කළ තියෙනවා. ඉතින් මෙරට්ඨපාල කුමාරයාත් දැන් මෙරට්ඨපාල මහරහතන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට තමන් ලබා ගත්තා වූ මේ ආධ්‍යාත්මික දියුණුව ගැන පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කළා. ඊළඟට උන්වහන්සේ තීරණය කළා තමගේ මව්පියන් බැහැදගෙනට යන්නට. ඒ කාලයේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ දෙමව්පියන් බැහැදගෙන ගිය ආකාරය තමයි දෙමව්පියන්ගේ නිවස සමීපයෙන් පින්නපාතේ වැඩම කිරීම. ඉතින් එහෙම තමයි කටයුතු කළේ. ඉතින් කුමාරයා තමගේ දෙමව්පියන් ඉන්න නිවස ඉදිරියෙන් පින්නපාතේ වැඩම කළා. නමුත් දෙමව්පියන් මේ තමන්ගේ පුත් කුමාරයා මේ හාමුදුරුවෝ හඳුනාගත්තේ නැහැ. මුලින්ම මේ හාමුදුරුවන්ව දැක්කේ ඒ ස්වාමීන් වහන්සේගේ පියා සිටුතුමා. දැකලා හුරු ටිකක් කේන්තියකුත් ගියා. ඇයි ඒ මේ වගේ මුඩු මහණෙක් නිසා තමයි මටත් මගේ පුතා නැතුනේ කියලා අර ආපු ස්වාමීන් වහන්සේ හඳුනාගන්න බැරි වීම නිසා දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. නිවස ඉදිරිපිට පිණ්ඩපාතය සඳහා ටික වේලාවක් බලාගෙන ඉඳලා උන්වහන්සේ ඊළඟ නිවසට යන්නට පිටත් වුණා. මෙහෙ වෙනකොටම නිවසෙහි සේවය කරපු දාසියක් නිවසෙන් බැහැර කරන ඉඳුල් ටිකක් එළියට දාන්න රැගෙන ආවා. මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, සොහිරිය ඔබ ওই ඉඳුල් ටික අහක දානවා නම් මගේ පාත්‍රයට බෙදන්න කියලා. මෙහෙම ඉල්ලීම කළ නිසා උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවා. නමුත් මේ අවස්ථාවේදීම මේ දාසිය කලින් ඉඳන් නිවසේ සේවය කරපු කෙනෙක්. ඇය මේ හාමුදුරන් අඳුනාගත්තා. මේ ඇවිල්ලා ඉන්න වෙන කෙනෙක් නෙවෙයි, නිවසේම හිටිය සිටු පුත්‍රයාය මේ දැන් පැවිදිලා ඇවිල්ලා ඉන්නේ කියලා තේරුම් ගත්තා. වහාම ගිහිල්ලා මේ සිටු දෙමහල්ලන්ට මේ කාරණිය සඳහන් කළා. ඒ අය බොහොම සංවේගයකට පත් වෙලා මේ ස්වාමීන් වහන්සේ පිටුපස්සෙන් නැවත ඇවිල්ලා ගෙදරට වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් ඒ වන විට ස්වාමීන් වහන්සේට ලැබුණු දාණය ඒ සමීපයේ ගහක් යට ඉඳලා වැළඳපු නිසා උන්වහන්සේ සඳහන් කළා, අද දාණය මට සම්පූර්ණයි, මම එහෙනම් හෙට දාණයට වඩින්නම් කියලා ආරාධනාව බාරගත්තා. ඉතින් පසුදින මේ රට්ඨපාල මහරහතන් වහන්සේ තමන්ගේ නිවසේට වැඩම කරලා දාණය පිළි අරගෙන තමන්ගේ දෙමව්පියන්ට ධර්ම දේශනා කළා. ඉතින් දෙමව්පියන් බලාපොරොත්තු වුණේ තමන්ගේ පුතා නිවසේ නවතී කියලා. නමුත් උන්වහන්සේ නැවතුනේ නැහැ. උන්වහන්සේ ධර්ම දේශනා කළ නිවසෙන් පිටත් වුණා. පිටත් වෙලා උන්වහන්සේ සවස් කාලයේ වාසය කරේ ප්‍රදේශයේ රජතුමා වෙච්ච කෝරව්‍ය රජතුමාගේ උයනෙහි තමයි විවේකීව වාසය කළේ. ඉතින් මේ කුමාරයා රට්ඨපාල හාමුදුරුව මේ උද්‍යානයේ විවේක සුවයෙන් වැඩ සිටින බව ආරංචි වෙච්ච රජතුමා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේව බැහැ දැක්කා. බැහැ දැකලා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ඒ ප්‍රශ්නය, ස්වාමීන් බොහෝ දිනක් ලෝකයේ පැවිදි වෙන්නේ එක්කෝ මහලු වෙලා, මහලු වීම සඳහා ප්‍රතිකර්මයක් විදියට නැත්නම් රැකවරණයක් විදියට. ඇතම් කෙනෙක් මහන වෙන්නේ තමන්ට තියෙන දේපල ටික නැති වෙලා දුප්පත් වුණාට පස්සේ. තවත් සමහර අය මහන වෙන්නේ තමන්ගේ ඉන්න ඥාති මිත්‍රාදීන් නැති වුණාම පිළිසරණක් සඳහා. තවත් අය මහන වෙන්නේ ලෙඩ වෙලා ලෙඩට ප්‍රතිකාරයක් සඳහා පැවිදි වෙලා ප්‍රතිකාර ලබා ගන්නත් ඉන්නවා කියලා. ඇතම් කෙනෙක් මහලු වීම නිසා පැවිදි වෙනවා. තවත් සමහර අය ධනෙ නැති නිසා, ඥාතින් නැති නිසා, ලෙඩ දුප්පට පත්වීම ආදී කරුණු නිසා තමයි පැවිදි වෙන්නේ කියලා සඳහන් කරනවා. රජතුමා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ එකම කාරණයක් අත්හැරෙන්න මිල නැහැ. ඔබ වහන්සේ මහලු වෙලා නැහැ, බද්දර යෝන් වියේ ඉන කෙනෙක්. ඔබ වහන්සේ දුප්පත් වෙලත් නැහැ. ඔබතුමාගේ පියතුමා මේ ප්‍රදේශෙ ඉන්න ධනවත්ම කෙනා සිටුවරයා. ඔබතුමාට ඥාති වෙස්සනයක් වෙලත් නැහැ. දෙමෝපියන් ඇතුළු ඥාතීන් තාම ඉන්නවා. ඒ වගේම ඔබතුමා ලෙඩ වෙලත් නැහැ, බොහොම නිරෝගී කෙනෙක්. මෙන්න මේ වෙස්සනයන් වලට පස් නොවීම, බද්දර යවුවන වයසේදීම, ධනෙ තිබෙද්දීම, ඥාතීන් ඉදිද්දීම, නිරෝගී සම්පතිය තියෙන කාලෙම ඇයි පැවිදි වුණේ කියලා මේ කෝර රජතුමා රට්ටපාල හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, රජතුමනි, මම මහලු නොවුණු බව ඇත්ත, මම දුප්පත් නොවුණු බවත් ඇත්ත, ඥාති වෙස්සනයක් සිදු නොවුණු බවත් ඇත්ත, ලෙඩ නොවුණු බවත් ඇත්ත. නමුත් මා සරණ ගිය මගේ සාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට කාරණා හතරක් දේශනා කළා. අන්නේ කරුණු හතර දැනගත්තු කෙනෙක් විදියට මා තීරණය කළා ගිහි ගියා තැරලා පැවිදි වෙන්න ඕන කියලා. රජතුමා මේදී ප්‍රශ්න කළා, ස්වාමීනි, මොනවද ඒ කාරණා? මට ඒ කරුණ ටික සඳහන් කරන්න කියලා. මෙහිදී එකිනෙක කාරණා රජතුමා සඳහන් කරනවා. රජතුමාට මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ පළවෙනි කාරණය තමයි, උපනීයතේ ලෝකෝ අද්දෝ. ඒ තේරුම තමයි මේ ලෝක සත්වයා, මෙතන ලෝකෝ කියලා කියන්නේ ලෝක සත්වයා, ලෝකය උපනීයතේ නිරතුරුව දිරාපත් වීමට මහලු බවට පත් වෙනවා. ජීවිතං අප්පමායෝ උපනීයති ලෝකෝ අද්දෝ. ලෝකයා විනාශ භාවයට මරණයට පත් වෙනවා. ලෝකය අස්ථිර දෙයක්. මේක ස්ථිර තැනක් නෙවෙයි කියලා. මෙන්න මේකයි පැවිදි වෙන හේතු වෙච්ච මුල් කාරණය. දෙවෙනි කාරණය තමයි, අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ. අත්තානෝ කියන්නේ තමන්ට පිළිසරණක්, පිහිටක්, සැබෑ රැකවරණයක් නැහැ. අනවිස්සරෝ තමන්ට තමන්ගේ ජීවිතය ගැන අධිපති බවක්, එහෙම නැත්නම් තමන්ට ජීවිතේ කාරණා පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා. මෙන්න මේ නිසාත් මම මහරුණා කියලා. තුන්වෙනි කාරණය තමයි, අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. අස්සකෝ, මේ ලෝකයේ තියෙන දේවල් වලට ස්වාමිත්වයක් නැහැ. අපට සැබෑ උරුමයක් නැහැ. මේ ලෝකයේ තියෙන සම්පත් අපට හැමදාම අයිති නෑ. අපි ටික කලක් පාවිච්චි කරන විතරයි මේවා. මෙන්න මේ නිසාත් ඒ වගේම සම්බන් පහේ ගමනියන් සියල්ලක්ම මා අත්හැරලා යන්නට ඕන. මෙන්න මේ කරුණ නිසාත් මා මහරුණා කියලා. හතරවෙනි කාරණේ තමයි, ඕනෝ ලෝකෝ තණ්හා දාසෝ. ඕන කියන්නේ මදි. නිතරම ලෝකයා මදි කියන හැඟීමෙන් තණ්හාවට දාස වෙලයි වාසය කරන්නේ කියලා. මෙන්න පැවිදි වෙන්නට හේතු වෙච්ච කාරණා හතර කියලා. මොනවද කාරණා හතර? පළවෙනි කාරණය තමයි, ටිකෙන් ටික මහලු භාවයට පත් වෙනවා ජීවිතය අස්ථාවරය කියන එක. දැන් මේ කාරණය මේ කාලේ අපට බද්දරට ප්‍රායෝගිකව බලන්න පුළුවන්. ලෝක සත්‍යා ක්‍රමානුකූලව මරණය කරා සමීප වෙමින් ඉන්න ආකාරය. ඇතැම් විට ඔබට වර්තමානයේ මේ රෝගී තත්ත්වය නිසා, මේ වෛරස් වුණෙන් පෙළීම නිසා මරණයට පත් වෙනා තමයි බොහෝ විට ඔබට පෙනී යන්නේ. ඇතැමිට ඔබ බලනවා අද දවසේ කී දෙනෙක් නම් ලෝකෙ මිය ගියාද කියලා. කී දෙනෙක් ඔබ වාසය කරන මේ රටේ නැත්නම් ශ්‍රී ලංකාවේ කී දෙනෙක් අද දවසට මිය ගියාද කියලා ඔබ ඇතැමිට සංඛ්‍යාව බලමින් ඉන්නේ. ඇතැමිට දවසකට 1000ක් වෙන්න පුළුවන්, 2000ක් වෙන්න පුළුවන්, සමහර දවසකට ලෝකෙම 5000ක් වෙන්න පුළුවන් මියන ප්‍රමාණය. නමුත් ඔබ මේ අවධානයෙන් ඉන්න නිසා තමයි මේ ගාන ඔබට පේන්නේ. නමුත් වෙනතින ඔබ දන්නවද දිනකට මෙවැනි විශේෂ රෝගයක් නැතුණත් ලෝකයේ කී දෙනෙක් දවසකට මියනවාද කියලා. දවසකට පේනවතින ලෝකයේ 160,000කට වඩා ප්‍රමාණයක් මේ රෝගය එළඹෙන්න කලිනුත් ලෝකයේ දවසකට අඩුම ගානේ 160,000ක්වත් පිරිස මියනවා. සමහර දවසට 180,000 මියන දවස් තියෙනවා එක දවසකට. නමුත් ඔබට අද මේක තමයි ලොකුම දේ. මේ වෛරස් රෝගයෙන් මියන ප්‍රමාණය තමයි ඔබට දැනෙන්නේ ඇතැමිට. නමුත් වෙනතන දිනපතා මියන ගත්තොතින් මේක ලොකු සංඛ්‍යාවක් නෙවෙයි. ලෝකයේ මිනිස්සු වයසට ගිහිල්ලා වෙනත් ලෙඩ රෝග වලට පත් වෙලා රියානතුරු වලින්, මද්‍රව්‍ය භාවිතයෙන්, විෂම චර්යා වලින් නැත්තම් ඕනෝන්ගේ ඇතිවන සටන් වලින් මේ වගේ කරුණුවලින් දිනකට ලෝකයේ 160,000කට වඩා ප්‍රමාණයක් නිතිපතා මිය යනවා. වෙනත් විදිහකින් කියනවා නම් අපි හුස්මක් අරගෙන හුස්මක් පහලට දානකොට ලෝකයේ අඩුම වශයෙන් 4 දෙනෙක්, 5 දෙනෙක්, 6 දෙනෙක් මරණයට පත් වෙනවා. මෙන්න මේක තමයි ජීවිත යථාර්ථය. මෙන්න මේක අපි තේරුම් නොගැනීම තමයි අපේ ජීවිතවල තියෙන ඛේදනීය තත්ත්වය. ඉතින් මෙන්න මේ ස්වභාවය තමයි එදා රට්ටපාල හාමුදුරුවර කෝරාවේ රජතුමාට සඳහන් කළේ. මෙන්න මේ හේතුව නිසා තමයි අපි ඉක්මනට දහමට එන්න ඕන කියලා. මරණයට පත්වීම විතරක් නෙවෙයි පින්නතුනේ, මේ මරණයට පත්වෙන බොහෝ දෙනා කොහෙද යන්නේ? මරණයෙන් පස්සේ දුගතිගාමි ස්ථානවලට යන්නේ. මෙන්න මේකයි සංවේගය. මේ ඊටාම දුර්ලභව ලබාගත්තා වූ සම්බුද්ධෝත්පාද කාලයෙන් උතුම් සදහම් පණිවිඩයෙන් ප්‍රයෝජන නොගෙන බොහෝ දෙනෙක් මේ සුගති අහිමි කරගන්නවා. මෙන්න මේකයි ජීවිතයේ තියෙන යථාර්ථය. එහෙනම් පින්නතුනේ, අපි වඩ වඩාත්ම ධර්මයේ තුලට නැඹුරු වන්නට හේතු වෙන්නට ඕන ප්‍රධාන කාරණයක් තමයි මේ මොහතක් වාසාවක මේ මරණය කරා ළඟා වෙන ලක්ෂණය. මෙන්න මේ ඉරණම නිසා අපි අප්‍රමාදීව ධහම තුල හික්මෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ කියන කාරණේ. අත්තානෝ කියන්නේ පිළිසරණක් නැහැ, අනවිස්සරෝ අපට අපේ ජීවිතය ගැන තීරණයක් ගන්න බෑ කියන එක. ඔබ ඇතැමිට මේ රෝගය එන කලින් ඔබ හිතාගෙන ඉන්නේ නැති ඔබට ජීවිතේ හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා. ඔබට ලෙඩ දුකක් හැදුනොත් පාලනය වෙන්න පුළුවන් කියලා ඔබ හිතාගෙන ඉන්නේ නැති ඔබට තියෙන හෙල්ත් ඉන්ෂුරන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඔබ හිතන් ඉන්නේ නැති ඇතැමිට ඔබට ලෙඩ දුකක් හැදුනහම ඔබේ දරුවා, ඔබේ ඥාතීන් ළඟ ඔබේ සුවතාවය සඳහා ඉදී කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති. ඒ වගේම ඔබට රෝගයක් ඇති වෙච්ච අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට වැඩම කරලා පිරිත් එකක් දේශනා කරයි කියලා ඔබ ඇතැමිට හිතන් ඉන්නට ඇති. නමුත් පින්තුනේ, ඒ කිසිම දෙයක් අද ලෝකේ කරන්න පුළුවන් තාත්වික නෙවෙයි අපි ඉන්නේ. ඇතැමිට ඔබ හිතන් ඉන්නේ නැති ලෙඩ දුකක් හැදුනොත් ඔබේ තියෙන ඉන්ෂුරන්ස් එකෙන් හොඳට ගිහිලම රෝහලක පහසුකම් ටික ඔබට ලැබෙයි කියලා, හොඳ ඇඳක් ලැබෙයි කියලා ඔබ හිතන් ඉන්නේ නැති. නමුත් පින්තුනේ, අද තියෙන තාත්වික අනුව ඇඳක් නෙවෙයි ඇතැමිට රෝහලක බිම තමන්ට පැදුරක් දාන්නවත් ඉන්න බැරි මට්ටමට ඇතැම් රටවල රෝහල් ලෙඩුන්ගෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා ඔබට නිවසේම ඉඳගෙන ප්‍රතිකාර ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. පින්වතුනි, මෙන්න මේක තමයි අපට අපේ ජීවිතය ගැන සම්පූර්ණ බලපෑම අපිට කරන්න බෑ කියලා කියන්නේ. අපි අසරණයි කියන්නේ මෙන්න මේකයි. ඒ විතරක් නෙවෙයි, ඔබ ඇතැම්මිට හිතාගෙන ඉන්නේ නැති ඔබ මිය ගියොතින් ඔබේ මృత ශරීරය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න. ඇතැමිට ඔබ පත්‍රිකාවක් අත්සන් කරලා තියෙනට ඇති ඔබ මිය ගියොතින් ඔබේ ශරීරයේ තියෙන ඕගන්ස් ටික, අවයව ටික දන් දෙන්නට ඔබ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ නැති. ඇස් දෙක දන් දෙන්නට හිතන් ඉන්නේ නැති. අද පිනුතුන ඔබට එහෙම කරන්න පුළුවන්ද? ඔබ මේ රෝගෙන් මිය ගියොතින් ඔබේ කිසිම දෙයක් බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ විතරක් නෙවෙයි අඩු ගන්න ඔබේ ඥාතීන්ට ඔබේ ශරීරය අවසන් කටයුතු ගෞරවාන්විතව කරන්නවත් බාර දෙන්නේ නැහැ. බලන්න පින්නතුනි. ඔබ හිතාගෙන නැති ඔබ මිය ගියොතින් අහවල ස්ථානයේ අවසන් කටයුතු සිදු කරන්න ඕන කියලා. අද ඔබට ඒ ගැන තීරණයක් කරන්න බෑ. ඇතැම් විට ඔබේම ඥාතීන්ගේ කරමතින් අවසන් කටයුතු ඉතාම ලස්සනට ගෞරවාන්විතව සිදු වෙනවා දකින්නට ඔබ ප්‍රාර්ථනා කරමින් නැති. අද පින්නතුනි කිසියම් යන්ත්‍රකින් ඔබේ ශරීරය වලකට දාන මට්ටමට ඇවිල්ලා ඔබගේත් මගේ ජීවිතේ නම මෙන්න මේකයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් දේශනා කරපු ධර්මය අද කොයිතරම් යථාර්ථයක් වටපත් වෙලාද? ඔබ ඇතැම් විට සිහිනකින්වත් හිතුවද මේ වෙන සත්‍යයක් ඔබට එයි කියලා? ඔබ ළඩවල එක්තැන් වෙලා ඉන්න අවස්ථාවේදී ඔබේ ඥාතිවරයෙක්ගෙන් ඔබ ජීවිත කාලය පුරාම උදව් කරපු දරුවා ඔබට වතුර ටිකක් පොයයි කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇයි හිතන්නේ? අද මේ අවස්ථාවත් ඔබට ලැබිලාද තියෙන්නේ? බලන්න පිනොතින අපි අද කොච්චරනම් අසරණ වෙලාද? මෙන්න මේකයි ජීවිත යථාර්ථය. මෙන්න මේ වෙන සත්‍යයක් මත වඩ වඩාත්ම අපේ ධර්මයේ තුලට නැඹුරු වෙන්නේ මේ අවස්ථාවක් කරගන්නට ඕන. මෙවැනි අවස්ථාවකදීවත් පිනොතුනේ අපට ධර්මයට එන්න බැරි නම් අපට ආයි ධර්මයට ගැඹුරින් එන්න පුළුවන් අවස්ථාවක් ජීවිතේ ලැබෙයි කියලා හිතන්න අමාරුයි. අදින මිලා තියෙන සත්‍යය තැමෙට පින්නොතන එකහසකින් හොඳයි. නමුත් අනාගත සත්‍යෙ මීටත් වඩා දරුණු වෙන්නට පුළුවන්. අද අපට ළඩ වෙලා දවස් කීපයක් හරි අපි ඉන්නවා. ඇතැම් විට අනාගතයේහි ලෝක යුද්ධයක් ඇවිල්ලා එක මොහොතින් ලෝකය විනාශ වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් ග්‍රහලෝකයකින් උල්කාපාතයක් ඇවිල්ලා මුළු පෘථිවියම සත්‍යයන් විනාශ වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් ජීවාවි දෙයකින් ලෝකෙම සත්‍යයන් එක දවසින් ලෝකයෙන් තුරන් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ කතා කරන දුරකථනයට එන කිසියම් සත්‍යයකින් වෙන හානියකින් ඔබේ ශරීරයට ලොකු බරපතල හානියක් වෙන්න පුළුවන්. ඇතැම් විට අන්තර්ජාලය හරහා ඔබට යම් කිසි විසක් ඇවිල්ලා ඔබේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ පාවිච්චි කරන විදුලිය ඔබට නැති වෙලා යන්නට පුළුවන්. ඔබ පරිහරණය කරන වතුර ටික ඔබට නැති වෙලා යන්නට පුළුවන්. ඒ වගේම ඔබ ගන්න හුස්ම ටික එකපාරම විස වායුවක් බවට මේ ලෝකෙ පත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න අපේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් සිදු වෙන්න පුළුවන් සියලුම වාතාවරණය තියාගෙන තමයි අද අපි මේ ගත කරන්නේ. අන්න එවැනි සත්‍යයක් මතයි බුදුහාමුදුරු දේශනා කළේ කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනන්දහා පදීපන්න ගවෙස්සත. කොමන්ද ඇයි මේ හිනාවේ වෙ ඉන්නේ? මේ මෝහාන්ධකාරය දුරු කරන්න ඇයි ප්‍රඥාලෝකේ නැමැති පහනක් දැල්වන්නේ නැත්තේ ඇයි කියලා බුදුහාඳුරා අපෙන් ප්‍රශ්න කළා. එදා මේ රත්නපාල කුමාරේ පැවිදි වෙලා උන්වහන්සේ මේ ආධ්‍යාත්මික ගමනක් ගියේ මෙන්න මේ අතාරති උන්වහන්සේ ධර්මය තුලින් දැනගත්තු නිසා. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනිය. අස්සකෝ කියලා කියන්නේ අස්වාමිකයි. අපි හිතාගෙන ඉන්න අපට හැමදාම දේවල් අපිව අපට අයිති කියලා. නමුත් පින්නොතන අපට සදාකාලික හිම දෙයක් නැහැ. අපි මේ తాවකාලිකව පාවිච්චි කරන දේවල් මේ ලෝකේ තියෙන්නේ. අද අපේ ළඟ තිබෙච්ච දේ හෙට වෙනත් කෙනෙක්ගේ ළඟ. අද ඔබේ ළඟ ඉන්න දූ දරුවන් හෙට වෙනත් කෙනෙක්ගේ ළඟ. අද ඔබ පාවිච්චි කරන අද මා පාවිච්චි කරන මේ ශරීරය හෙට දවසේ වෙන සත්වයෙකුගේ ආහාරයක් වෙන්න පුළුවන්. අද අප මේ පරිහරණය කරන ශරීරය ඇත්තටම මේ මොහොතේ තවත් ශරීරයන් බොහෝ ප්‍රමාණයක් තමන්ගේම නිවස කියලා හිතාගෙන අපි දෙන ආහාර ටිකෙන් එයයි අනුභව කරලා ජීවත් වෙන සත්‍යයන් අප්‍රමාණව මේ ශරීර අභ්‍යන්තරයේත් අපේ ඉන්නවා. ඒ නිසා මේ හැම දෙයක්ම අපි අත්හැරලා යන්නට සිදුවෙන බව අපි තේරුම් ගත යුතුයි. මෙන්න මේකත් දහමට එළඹෙන්න ඕන කාරණයක්. හතරවෙනි කාරණය තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. නිතරම සත්‍යයා ඌන මදීගෙන හැංගීමෙන් ඉන්නේ. අතිත්තෝ අතෘප්ති කරයි. තණ්හා දාසෝ තෘෂ්ණාවට ආසාවට දාසියම් බවට පත් වෙලා ඉන්නේ. මෙන්න මේකත් පින්වතුනි දහමට එන්නට ඕන කාරණයක්. ඇයි මේ කියන්නේ? අපි පින්වතුනි හෙට දවසේ මරණයට පත් වෙන බව දැන දැනත් අද දවසේ බොහෝ දේවල් ගොඩනගා ගන්නට, ගොඩ ගසා ගන්නට අපි උත්සාහ කරනවා. ඇතැම් විට අපි පහුගිය දවස්වල දැක්ක ඔබ දකින්නට ඇති, ඔබත් ඇතැම් විට ඒකේ කොටස් කරවා මෙන්නට ඇති. තමගේ නිවසේ බරු ටික වැඩි කරගන්න කොච්චර නම් මහන්සියක් දැරුවද අපි. ඇතැම් විට මරණය පෙනෙන්නේ මරණය ගැන නෙවෙයි අපි හිතන්නේ, අපේ කුස ගැනයි අපි හිතන්නේ. පින්නතුනි මෙන්න මේ සත්‍යයක් මත අපි තේරුම් ගන්නට ඕන ලෝකයේ ස්වභාවය මෙන්න මේකයි කියලා. මේ ස්වභාවය තේරුම් අරන් ලෝකය ගැන කලකිරෙන නෙමෙයි පින්නතුනි. මෙන්න මේ සත්‍යයන්ට අපිපත් නොවන විදියට ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්නට මේ සද්ධර්මය අපේ ජීවිතයට අපි උපකාරයක් කරගන්නට ඕන. ඉතින් ප්‍රධාන වශයෙන්ම පින්නතුනි අද එළඹලා තියෙන රෝග සත්‍ය අනුව අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණය ඔබ හැම දිනෙකම දැනුවත් වෙන්නේ. විශේෂයෙන්ම අපි මෙතෙන්දී මෛත්‍රිය සහගතව කටයුතු කරන්න ඕන. අපි කොහොමද මෛත්‍රිය කරුණාව මේ වෙලාවේදී ප්‍රායෝගිකව සිදු කරන්නේ කියන එක ධර්මය තුළින් අපි සලකලා බලන්න ඕන. පින්නතුනි පළවෙනි කාරණය තමයි ඔබත් මාත් මේ රෝගයෙන් මුලින්ම මිදෙන්නට කරන්න පුළුවන් දේවල් ටික කරන්න ඕන. හොඳ සෞඛ්‍ය පුරුදු වැඩි කරගෙන ශාරීරික ප්‍රතිශක්තිකරණය වැඩි වෙන ආකාරයට සෞඛ්‍ය පුරුදු ආහාර පාන ආදිය පානයන් වර්ග අපි ලබා ගන්නට ඕන. අනිත් පැත්තෙන් තමන්ගේ මානසික ශක්තිය දියුණු වෙන විදිහට අපි කටයුතු කරන්න ඕන. මේක තමයි පළවෙනි කාරණය. ඇයි ඒකට හේතුව අපට රෝගේ වැළඳුනොත් අපි රෝග වාහකයෙක් වෙනවා. ඇතැම් විට අපේ තියෙන ශාරීරික ශක්තිය ප්‍රතිශක්තිකරණය නිසා අපි නිරෝගී වෙන්න පුළුවන්. නමුත් අපෙන් අනිත් කෙනාට රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තටම මෛත්‍රී සහගත නම් අපි ඇත්තටම අනිත් අය කරුණාවන්ත නම් පළවෙනි පියවර තමයි අපි නිරෝගී වෙන්නට ඕන. වෙනුතුනේ බොහෝ වෙලාවට අපි අතීතය අහලා තිබුණේ ආත්මාර්ථයට වඩා පරාර්ථය කරන්න ඕන කියලා නේද? පින්නතුනි බුදුදහමේහි කියන්නේ මේට වඩා වෙනස් කාරණයක්. අපි පළවෙනිම කරන්න ඕන ආත්මార్థය. ආත්මార్థය කියුවහම බොහෝ දෙනෙකුට හිතෙන්නේ වෙනත් කයට හානියක් කළ අපි විතරක් දිනු වෙන එක කියලා. ඒක නෙවෙයි බුදුදහමේ කියන ආත්මార్థය. බුදුදහමේ කියන ආත්මార్థය තමයි තමන් මුලින් අපේ තමන්ගේ ජීවිතයට රැකවරණයක් කරගන්නට ඕන. ඒක ශාරීරික වශයෙන් විතරක් නෙවෙයි මානසිකවත් ලෝභ ద్వේෂ මෝහ වලින් තමන් මිදලා මුලින් තමන්ට ආත්මార్థය කරගන්නට ඕන. අන්න ඒක කරගත්තොත් ඒ ආත්මార్థයම පරාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ රෝගී තත්ත්වයන් වලදී ඒක හොඳම උදාහරණයක් අපට. ඒ නිසා තම තමන් ලෙඩෙන් ආරක්ෂා වුණොත් ඒක තමයි තමන්ගේ නිවසේ ඇඩක කරන්න තියෙන ලොකුම උපකාරය. ලොකුම දානයක් අබේ දානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබත් නිවසේ ඇත් නිරෝගී වෙඳීම ඔබ ඇසුරු කරන අනිත් අයට නිරෝගී භාවය දීමට අබේ දානය දීමට ඔබ කටයුතු කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ බාහිරින් එන ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්නටත් ඔබ බුද්ධිමත් නොවනින් කටයුතු කරන්න ඕන. උදයක් මේ රෝගී තත්ත්වයන් වලින් විතරක් නෙවෙයි පිනතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ටිකෙන් ටික ගිහිල්ලා අපි ඇත්තටම ආරක්ෂා වෙන්න ඕන මොකෙන්ද කියලා. අපි බොහෝ වෙලෙ ලෙඩ රෝග වලට බය පිනතුනි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් අපි ඊටත් වඩා බය වෙන්න ඕන දේවල් ටිකක් රෝග ටිකක් අපේ තියෙනවා. ඒ මොනවද? අපේ හිතට එන රාගය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ මානසික රෝග ටික. මෙන්න මේ මානසික රෝග අපේ ළඟ තියෙනවා නම්, අපේ ළඟ දැඩි ලෝභයක්, රාගයක් තියෙනවා නම්, අනිත්‍යය කෙරෙහි අමනාපයක් තියෙනවා නම්, ద్వේෂයක් තියෙනවා නම්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් මෙන්න මේ කෙලෙස් තමන්ගේ ළඟ තියෙනවා නම් ඒක තමන්ට හානියක්. ඒ වගේම තමා ඇසුරු කරන අනිත්‍යයත් ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒ නිසා පළමුවෙන්ම තමන් ආරක්ෂා වෙන්නට ඕන. ඒ කාතකින් ලෙඩ දුක් වලින් ආරක්ෂණ වගේම අනිත් අතින් තමන්ට පීඩා ගෙන දෙන ලෝභ ද්වේෂ මෝහ කියන මෙන්න මේ කෙලෙස් නැමැති රෝග වලින් අපේ නිරෝගී වෙන්නට ඕන නිදහස් වෙන්නට ඕන මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මාවත. ඉතින් මේ මහවත ඔස්සේ ටිකෙන් ටික අපේ ජීවිත සකසා ගන්න කොහොමද කියන කාරණය අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. පින්නතුනි මෙවැනි කාලවල විශේෂයෙන්ම අපි අපේ ජීවිත පවත්වා ගත යුත්තේ කොහොමද කියන එක අපේ නෝනින් කල්පනා කරලා බලන්න වටිනවා. මේ වන විට ඔබට එක පැත්තකින් ඔබ කායික වශයෙන් නිරෝගී වෙන්නට ඕන, අනිත් පැත්තෙන් මානසික වශයෙන් නිරෝගී වෙන්නට ඕන. බොහෝ දෙනා වැඩි අවධානයක් තියෙන්නේ කායිකව නිරෝගී වෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කායිකව අවුරුදු 100ක් වුණත් නිරෝගී වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට මානසිකව නිරෝගී වෙන්න ප්‍රමාණය බොහොම අඩුයි කියලා. මාර්ගඵලලාභී උතුමෙක් හැරෙන්නට, රහතන් වහන්සේ කෙනෙක් හැරෙන්නට, නිරතුරුව සති සම්පජඤ්ඤයෙන් කෙනෙක් හැරුණකොට වෙනත් කෙනෙක් මොහතක්වත් මානසිකව නිරෝගීව නැහැ කියන එක බුදුහාමර දේශනා කළා. ඒ විතරක් නෙමෙයි බුදුහාමර දේශනා කරනවා ආතුර කායෝ න අනාතුර චිත්තෝම් හි කියන කාරණය. ශාරීරිකව ආතුර වුණත් මානසිකව ලෙඩ නොවන විදියට, මානසිකව ආතුර නොවන විදියට ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේක තේරුම් ගැනීම තමයි පින්නතුනි ඉතාම වැදගත් කාරණය. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපිට වැදගත් වෙනවා බුදුහාඳුර දේශනා කරපු මාර්ගයේ ටිකෙන් ටික ගැඹුරට තේරුම් ගැනීම. එහෙදී පළවෙනි පියවර විදියට අපි මේ ලෙඩේ ගැන වැඩිපුර අපි හිතනවා නම් ඒක අතින් අපි හිතන්නට ඕන නිරෝගී වෙන්න. අනිත් පැත්තෙන් අපි අනිසි විදියට බිය ඇති කරගෙන අපේ ස්ට්‍රෙස් වැඩි කරගන්නත් අපි අවශ්‍ය නැහැ. මෙන්න මෙතෙන්දි තමයි අපි ඊටාම නිරෝල්ව ධහමේ තියෙන කරුණ තේරුම් ගන්නට ඕනේ. මෙතෙන්දි පෙන්වෙන්නේ අපි ලෙඩ දුක් වලින් බේරෙලෙන්නට, හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්නට කටයුතු කරන අතරේදී මානසිකව නොවැටෙන විදියට කුසලයේ දිනු කරගන්නේ කොහොමද කියලා බලන්න. ඔබත් නිවසේ බොහෝ දෙනා මේ දිනවල වැඩිපුර නිවසේ ඉන අවස්ථාව. ඔබට පුළුවන් අනිත් හැස් සමග වෙනදට වඩා තමගේ නිවසේම ඉඳගෙන පින්කම් කරන්නට. ඔබේ නිවසම ඔබට පන්සලක් කරගන්න පුළුවන්. අද ඔබ නිවසේම සිල් සමාදන් වෙලා ඉන්නේ. ඔබ අද පන්සලට නොගිය අද ඔබේ නිවස පන්සලක් වෙලා තියෙනවා. ඔබ උදෑසන නැගිටලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වේදුරක් පූජා කරනවා නම්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් ටික, උදෑසන දාන ටික, දවල්ට දාන ටික, හවසට ගිලම්පස ටික පූජා කරන්න පුළුවන් නම් ඔබේ හිතේ අර රෝග බිය අඩු වෙලා මේ ආධ්‍යාත්මික ශක්තිය ටිකෙන් ටික දිනවනට ඔබට හේතුවක් වෙනවා. නිරතුරුව පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන්න. අරං ආදී බුදුගුණ සිහිපත් කරලා බුදුගුණ බහනා වඩන්න පුළුවන් අපට. ධර්ම රත්නයේ සාඛාත ආදී ගුණ සිහිපත් කරන්න පුළුවන්. මහා සංඝ රත්නයේ සුපටිපන්න ආදී ගුණ සිහිපත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කරනකොට පින්නතුනි අපට අර මානසික වෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්නට පුළුවන්. ටිකෙන් ටික අත්හදා බලන්න පින්නතුනි වෙනදට වඩා තමා භාවනා කරන කාලය දැන් ටිකෙන් ටික වැඩි කරන්න. ඒ විතරක් නෙවෙයි තමන් ජීවිත කාලය කරපු පින්කම් මතක් කරගන්න. ඔබ අම්මට තාත්තට හොඳට සලකන්නට ඇති. අද ඔබට අද දවසේ පින්කම කරන්න බැරි වුණත් අතීතයේ කරපු පින්කම් හොඳට මතක් කරලා ඒ පින්කම් වල ආනිසංසය නැවත ජනිත කරගන්නට මේක හොඳම අවස්ථාවක්. අම්මට තාත්තට සලකපු ආකාරයෙන් ඔබ කුසල රැස් කරගත්තා. ඒ අතීත පිනගෙන දැන් මතක් කරගන්න. ඔබ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝසත දාන මෙපින්කම් සිදු කළා. පිරිකර ආදිය පූජා කරා. අනිත් අයගේ නිවෙස්වල කරපු පින්කම් වල සහභාගී වුණා. ඒව නිතරම කල්පනා කරන්න මා ජීවිත කාලේ මේ පින්කම් වල සහභාගී වුණා කියලා. ඒ වගේම ඔබ ආරාම පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට කුටි, සංඝාවාස, ඒ වගේම චෛත්‍ය, බෝධි ප්‍රාකාර, කඨින පින්කම් මේ වගේ දේවල් ඔබ ජීවිතයේ බොහෝ විට සිදු කළ ඇති. ඇතැම් විට ඔබ යතිම නොකරත් අනිත්‍යය සිද්ධ කරන පින්කම් වලට ඔබ සමාදන් වෙලා ඇති. ඔබ මේ දෙක දිහා දැකලා සතුටු වෙන්නට ඇති. අන්නේ පින්කම් සියල්ලක්ම මේ කාලය තුල හොඳට මතක් කරගන්න. ඒකට හොඳම අවස්ථාවක් මේක. එහෙම මතක් කරන හැම මොහොතකම තමන්ගේ කුසලයේ දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවස ඉඳන් එදා සුජාතාව කිරිපිඬු දානය පූජා කිරීමේ ඉඳන් බිම්සාර රජතුමා වේළුවනාරාමයේ පූජා කිරීම, අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජා කිරීම, සාක්‍ය වංශිකයන් නිග්‍රෝධාරාමයේ පූජා කිරීම, විසාකාව මිගහරමාදු ප්‍රාසාදයේ නැත්නම් පූර්වාරාමයේ පූජා කිරීම, ඒ වගේම ශ්‍රී ලංකාව ගත්තොත් මහා විහාර පූජාව, මිහින්තලෙහි ලෙන් පූජාව, මේ වගේ මහා පූජාවන්, සංඝහරාම පූජාවන් ආදී මේ දානමය පින්කම් හොඳට මතක් කරගන්න. රුවන්වැලි සෑය ඉදිකිරීම, මිරිසවැටි චෛත්‍ය, මේ වගේ මහා නිර්මාණ ඉදිකරද්දී ඒ අත්දන් කරූ පින්කම් හොඳට සිහිපත් කරගන්න. ඒ පින්කම් ඔබේම දෑතින් කරන පින්කම්සේ කියලා හිතලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි එතෙක් මෙතෙක් කරූ පින්කම් සිහිපත් කරගන්න. ඒ වගේම පූජනීය ස්ථාන, දඹදිව තියෙන ප්‍රධාන පූජනීය ස්ථාන හතර, ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ පූජනීය ස්ථාන මේ බොහෝ තැන්වලට ඔබ ගිහිල්ලා ඇති. ඒ ස්ථාන සියසින් දැක්කාසේ නැවත ඒවා මතක් කර කර සාදුකාර පවත්වමින් ඒ සියලු පින්කම් අනුමෝදන් ගන්නට තියෙන හොඳම අවස්ථාවක් කියලා හිතන්නේ මේක. මේක පින්නතුනේ අපර ජීවිතයේ ලොකුම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙවෙයි පින්නතුනේ විපස්සේ බුදුහාඳුරෝ, සිකේ බුදුහාඳුරෝ, වෙස්සබෝ, ඒ වගේම කකුසඳ, කොණාගම, අපේ ගෞතම බුදුහාඳුර ඇතුළු මේ කාලය තුල වාසය කර මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිසෙන් දැකපු ලක්ෂ ගණන් 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සිදු කරා වූ අප්‍රමාණ දාන ආදී පින්කම් සිහිපත් කරලා ඒ සියලුම පින්කනොත් ඔබේ දෑසින් කරන පින්කම් සේ හිතලා අප්‍රමාණව සතුටට පත්වන්න. ඒ කුසල් සියල්ලක් මනෝදවන්න. ඒ විතරක් නෙවෙයි දිනපතාම ලෝකයේ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනවා, ධර්ම ශ්‍රවණය කරනවා, සංඝ සතු දානමය පින්කම් සිදු කරනවා, අම්මලට තාත්තලට සැලකනවා, රෝගීන්ට උපස්ථාන කරනවා. මේ හැම දෙයක්ම කිරීමෙන් ලබා ගන්නා වූ සීල පින්දහම් මම සාදු සිතින් අනුමෝදන් වෙනවා කියලා පින්නතුනි හිත ප්‍රසාදයට පත් කරගෙන සියලු පින්කම් අනුමෝදන් වන්න. සාදු සාදු කියලා ඒ පින්කම් වල ඔබ කොටස් කරේ පාටපත් ගන්න. මෙන්න මේ සීල ශක්තිය නැති කරගෙන ධර්ම මාර්ගයේ තව තවත් ඉදිරියට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෞකික වශයෙන් අපේ කුසල් දියුණු කරගන්නේ කොහොමද, ලෝකෝත්තර වශයෙන් අපේ කුසල් දියුණු කරගන්නේ කොහොමද කියලා. මේ සියලු කුසල් වල තේමාව ගත්තොතින් කොටස් තුනකට බෙදන්න පුළුවන් අපට. ඒ තමයි එක පැත්තකින් පංචශීලය ආරක්ෂා කිරීම, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව දියුණු කිරීම. මෙන්න මේ කුසල් දෙක ඉතාම වැදගත්. ඒ වගේම මෛත්‍රී භාවනාව. ලෞකික වශයෙන් ගත්තොතින් පංචශීලය ආරක්ෂා කිරීමත්, ශ්‍රද්ධාවට පත් වීමත්, මෛත්‍රී භාවනා වැඩිමත් කියන මෙන්න මේ කරුණු ටික ධර්මයේ තුල ඉහළම කුසලයන් විදිහට දැක් වෙනවා. ඒ වගේම පිනුතුනි ලෝකෝත්තර කුසලයේ පැත්තට යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් සතිය, සම්මා සතිය, නැත්නම් සති සම්පජඤ්ඤය, නැත්නම් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව දිනු කරගන්න ක්‍රමය. මෙන්න මේ කාරණා කොහොමද දිනු කරන්නේ කියන එක බුදුහාමුදුර අපට දේශනා කරනවා. එයින් ආරම්භක පියවරක් තමයි පිනතුනේ පංචශීලිය ආරක්ෂා කිරීම. වෙනදටත් වඩා පිනතුනේ පංචශීලිය අපේ ජීවිතයට කොච්චර ප්‍රායෝගිකද කියන එක අපට තේරුම් ගන්නට පුළුවන්. වෙනදටත් වඩා අපට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක අපට අර්ථය තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් මේක. අද ලෝකයේ බොහෝ දෙනෙක් ලෙඩ දුකට පත් වෙලා බොහෝම දුකසේ හුස්ම ගන්නට බැරුව ඉන්න අවස්ථාවේදී එයා දුකෙන් ඉන්නේ. එයට කිසිම පිළිසරණක් නැතුව ඉන්නේ. නමුත් පින්වත්නි අපට ඒ අවස්ථාවේදී සිහිපත් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය. අර කායික ඇතිවන ලෙඩ දුක් දුරවන ආකාරයට ඒ දුක යටපත් වෙලා අපේ හිතේ ආධ්‍යාත්මික සතුට, මානසික ප්‍රීතිය ඇතිවන ඉදියේ මාර්ගය ධර්මය තුළ අපට දේශනා කළ තියෙනවා. ඒ සියල්ලටම පදනම වන්නේ පින්වත්නි පංචශීලය. පංචශීලය ඇතැම්මිට අපි අතීතයේ හිතුවේ මේක මෙච්චර මොකද්ද කියන්නේ, මේක මෙච්චර වැදගත්ද කියලා සමාහට අපට හිතෙච්ච අවස්ථා තියෙනවා. අද බලන්න පින්වත්නි මේ කොරෝනා වෛරසයත් එක්ක අපට පංචශීලය රකින්න බල කරලා තියෙනවා. අපිට අකමැත්තෙන් හෝ ආද අපට පංචශීලය රකින්න වෙලා තියෙනවා. ඇයි ඒ? ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න කියන ශික්ෂාපදය. ඇතැම්මිට ලෝකයේ මතයක් කියන මේක සත්තුන්ගෙන් ඇතිවෙච්ච රෝගයක් කියලා විවිධ මතවාද තියෙනවා. කෙසේ වෙතත් අද සත්ව ඝාතනයේදී ලෝකයේ බොහෝ දෙනෙක් බිය වෙච්ච අවස්ථාවක අද අපි මේ ඉන්නේ. බලන්න අපට මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් කොයිතරම් දුරට අපට පරලෝක සුගති විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේදීම ලෙඩ දුක් වලින් අපට වෙන් වෙලා ඉන්න පුළුවන්ද කියන කාරණේ. දෙවෙනි කාරණේ සොරකම. සොරකමෙන් වෙන් වෙලා ඉන්න කියන කාරණේ අපි නිතර සාකච්ඡා කරනවා. අනිත් කෙනෙක්ගේ දයක් ගන්න එපා කියලා. වෙන දැතැම්මිට වෙනත් කෙනෙක්ගේ බඩමුට්ටුවක් දැක්කහම අපිට ගන්නට, අතින් අල්ලන්නට හිතට සිතුවිල්ලක් එනවා. පින්නතින අද කොයිතරම් වටිනා දෙයක් මහපාරක තිබ්බත් අපි අද අල්ලන්න බය වෙලා තියෙනවා. වෙනත් කෙනෙක්ගේ දයක් තියා ඔබේම දේ වුණත් ඔබ ගන්නේ දෙතුන් මතාවක් හිතලා බලන කල්පනා කළ ඉතාම ප්‍රවේශමෙන්. එවැනි සත්‍යයක් මත පින්නතුනේ අනුසතු දේ සොරකම් කිරීමෙන් අපි කොයිතරම් වැළකීලා ඉන්නට ඕනද කියන කාරණය වෙනදටත් වඩා ඔබට අද තේරෙලා තියෙනවා. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙන්න එපා කියන කාරණේ අපට බුදුහාඳුරු කරුණාවෙන් දේශනා කළා. නීතියෙන් බැහැරව වෙනත් අය සමග සම්බන්ධ ඇති කර ගැනීම බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒක අනතුරක් කියලා. ඒක පරලෝක ජීවිතයේ දුගතිගාමි වෙන විතරක් නෙවෙයි පින්තුනි. අද බලන්න මේ වෛරස් රෝගයත් එක්ක ඔබ පිටස්තර කෙනෙක් කරා ලං වෙද්දී කොච්චරනම් බය වෙනවද? පිටස්තර කෙනෙක් කෙරෙහි විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතීන් එක්කත් ඔබ කොයිතරම් දුරස්ද දැන් ඉන්නේ. ඇතැම් විට ආචාර සමාචාර කරන්නට අතට අත දීමවත් අද කරන්නේ නැති මට්ටමට පුද්ගලයන් දුරස්ව තියා ගන්නවා. දැන් ඉස්සර නම් අපේ ලාංකික සමාජය අපි කියන්නේ අතේ දුරෙන් ඉන්න කියලා නේද? අද පින්නතුනි අතේ දුරෙන් ඉන්න ඕන කියන එක කොයිතරම්නම් ප්‍රායෝගිකව අපට ඔප් වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ යම් කිසි කෙනෙකුගේ රූපය දිහා දැකලා ඒ රූපයට ආසා කළා අපි ඇති කරගන්නා වූ ඒ සරාගේ සිතුවිල්ල හුදෙක් අපේ ශාරීරික වේදනාවට විතරක් නෙවෙයි අපේ මානසික පරිහානියට කොච්චර හේතු වෙනවාද කියන කාරණය බුදුදහමෙන් අපට විස්තර කළ දීලා තියෙනවා. ඒ නිසා ආද දවසේදී පින්නතුනි ඇතැමිට රූපයෙන් කොච්චර ලස්සන කෙනෙක් වුණත් අපි ලං වෙනවත් බයයි. ඇයි? මේ කොරෝනා වෛරස් රෝගය මේ රකුසා මේ ශාරීරිය තුල කොයිතරම් ඉන්නවද කියලා අපි බොහෝ දෙනෙක් සැකයෙන් ඉන්නේ. ඇතැමිට තමන්ගේම නිවසේ ඉන්න තමන්ගේම සමීපතම ඥාතීන් දරුවන් දෙස වුණත් ඔබ බලන්නේ අද මේ සැකයෙන්. ඉතින් පින්නතුනි මේකෙන් එක අතකින් ලෙඩට පත්වීම විතරක් නෙවෙයි අපි මේ භෞතික ශරීරය, මේ පිළිකුල් වූ ශරීරය අපේ මනවින් තේරුම් නොගැනීම නිසා අපේ මානසික වැටෙන පරිහානෙන් ඇතැම්මට අපි ආත්ම භව සිය ගණන්, කල්ප ගණන් අපට දුගතියට පත් වෙනටත් මේක හේතු වෙන බව බුදුහාමුදුර අපට කරුණාවෙන් දේශනා කළා. හතරවෙනි කාරණේ පින්නොතින බොරු කීම. බොරු කීමෙන් වෙන් වෙලා ඉන්න කියන කාරණය සසර ජීවිතයේ හේසුවපත් භාවයට හේතු වන දෙයක් ඇටියට බුදුහාමුදුර දේශනා කළා. අද දවස වෙනට බලන්න පින්නතුනි බොරුව කොයිතරම් දුරට අපට තහනම් කළ තියේද? ඇත්තම සත්‍ය ආද අපට කියන්න වෙලා තියෙනවා. අපේ ඇඟේ තියෙන කොයි රෝගයේද? අපි කොයි තැන් වලටද ගියේ? කාන්තයකද සම්මන්ත්‍රණ දැක්වුවේ? කොයි කොයි දේවල් ඇසුරු කළේ කියලා අපි අද වෛද්‍යවරයෙක් ළඟට ගියොත් ඇත්තම සත්‍යය අපිට කියන වෙලා තියෙනවා. ඇයි ඒ අපි කියන එක බොරුවෙන් ඇතැම් විට ඒ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු හැමදෙනාම කියලා වෙන්න පුළුවන්. අපේ ළඟම ඥාතීන්වත් මරණයටපත් වෙන්න පුළුවන්. අපේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. අද කොයි තරම් අඳුරට අපි ඇත්තම දේ කියන්නට අපට බල කරලා තියනවද? දෙන්නතුනි බුදුහාඳුරන්ගේ දහම කොයි තරම් ප්‍රායෝගිකද කියලා බලන්න. අනිත් පැත්තේ මන්ද්‍රව්‍ය භාවිතය. මන්ද්‍රව්‍ය භාවිත කිරීම, දුම් වැඩි පානය මේ දේවල් වලින් පින්නතුනේ කාටකින් තමන්ගේ මුදල් නාස්ති විතරක් නෙවෙයි. තමන්ගේ ශරීර ශක්තිය දුර්වල වීමට ප්‍රතිශක්ති කරන අඩු වීමට කොයි තරම් හේතුලා තියනවද කියන එක අද ලෝකෙම ඔප්පු වෙලා තියෙනවා. බොහෝ විට මේ රෝගයට පත් වෙන අයගෙන් වැඩි පිරිසක් එක්කෝ කිසියම් අතුරු ආබාධයක් තියෙන අය, එහෙමත් නැත්නම් මද්දරෝගෙ භාවිතයෙන් දුම් වැඩි පාණයෙන් තමන්ගේ ශරීරයේ ශක්තිය අඩු කරගෙන ඉන්න බව කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. බලන්න පින්වතුනේ බුදුරජාණන් වහන්සේ මේ පංචශීල අපට දේශනා කළේ අද ඊයේ නෙවෙයි. මේ වසර 2500ට කලින් දේශනා කරු මේ ධර්ම එදා ಭಾರತයේ මැද දේශයේදී ඒ සාමාන්‍ය ජනතාවට දේශනා කරපු මේ ධර්ම අද අප ඉන්න ඇමරිකාව, යුරෝපය වගේ රටවලට මේ 21 වෙනි සියවසට කොයිතරම් දුරට ප්‍රායෝගිකව අපට අත්හදා බලන්න පුළුවන්ද, ප්‍රායෝගිකව කොයිතරම් ප්‍රතිඵල තියෙනවාද කියන කාරණය එන්න එන්නම අපට පසක් කළ දීලා තියෙනවා. පින්තුනේ යම් කෙනෙක් මෙන්න මේ පංචශීලයේ නිරතුරුව ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, පැරදි කාම සේවනයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම, මේ කරුණ වලින් යම් කෙනෙක් වෙන් වෙලා ඉන්නවා නම් ඒ තැනැත්තා බය සහ වෛරය දෙක සමාජයට මුදා හරින්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඔහු සමාජයට අභය දානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. පංචශීල ආරක්ෂා කරන කෙනා සමාජයට බිය සහ වෛරය ගෙන යන්නේ නැද්ද වගේම පංචශීල ආරක්ෂා කරන කෙනාටත් සමාජයෙන් බිය සහ වෛරය ඔහු වෙත එන්නේ නැහැ. මෙන්න මේ වාසි දෙකම අපට තියෙනවා පින්නතුනි. කොයිතරම්නම් නිදහස් ජීවිතයක්, කොයිතරම්නම් නිරෝගී ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්ද කියන කාරණය මෙයින් අපට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමා රකින්න සීලය, පංචශීලය ගැන දිනපතාම තමා සතුටු වෙන්න, ඒ පංචශීලය හැමදාම උදෑසන අදිස්ථාන කරගන්න, මා අද දවසේ මේ පංචශීලය රකින්නවා කියන හැඟීමෙන් දවසේ කටයුතු ආරම්භ කරන්න, දවස නිමාට පත් වෙනකොට තමා සතුටු වෙන්න, මා අද දින පංචශීලය ආරක්ෂා කරා කියලා. ඇතැමිට පහම බැරි වුණත් තමා රැකගො සිල්පද ප්‍රමාණය ගැන හරි සිහිපත් කරන්න, සිහිපත් කළේක භාවනාවක් විදිහට වඩන්න. ඒකට කියන්නේ සීලානුසති භාවනා කියලා. මා මේ ශික්ෂා මා අද දින ආරක්ෂා කරා කියලා හිතේ සතුට ඇති කරගන්න. ඒක සමත කමඨහරක් සීලානුසති භාවනාවක් බවට පත් වෙනවා. පින්නොතින් බලන්න අපට මේ රෝගයෙන් බිය වෙලා ඉන්න අවස්ථාවක් නෙවෙයි අපට තියෙන්නේ. අපට ඒ රෝගයම දේව දූතයෙක් කරගෙන දිවි ලෝකයෙන් ආපු අපේ ජීවිතයේ ධෛර්යය, ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න අපට ආපු අපවිත ආපු දූතයෙක් කියලා හිතලා අපට ජීවිතේ වඩා ප්‍රබෝධයක් ඇති කරගෙන ජීවිතයේ ආධ්‍යාත්මික සතුට දිනු කරන්න ආපු දෙයක් කියලා සුභවාදීව මේ රෝගයේ දේශාද අපට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනේ, මුලින් සඳහන් කළ ආකාරයට හැකි තාක් දුරට මේ දින ටිකේ බුද්ධානුස්සති භාවනා වඩන්න. නිතර බුදුහාඳුරගේ බුදුගුණ සිහිපත් කරන්න. දැන් ඔබට මේ පේන ප්‍රතිමා වහන්සේ වගේ ඔබ ඉතාම කැමති ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරිපිට වැඩ සිටිනවා කියන සිතුවිලි ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ තුල මේ අරහන් ආදී බුදුගුණ ජීවමාන කරගෙන ඔබ බුදුගුණ වඩන්නට මේකෙන් ලොකු ශාන්තියක් තමට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කරනවා යම් සිතුවිල්ලක් හිතට එනකොට අපේ හිතේ රාගයක්, ద్వේෂයක්, මෝහයක් ඇති වෙනවා නම් අන්න ඒ සිතවිල්ල නොයන විදියට ඒක අසති අමනසිකාරා කියලා කාරණයක්. ඒක සිහි නොකර ඉන්න කියලා. එතකොට ඔබ නිතරම මේ ලෙඩේ ගැන බියෙන් ඉන්නවා නම් ඔබ ඇතැමිට කායික ලෙඩ නොවුනත් මානසික ලෙඩ වෙලා ඉන්නේ. මානසික බියෙන් ඉන්නේ. අන්න ඒ සිතුවිල්ල හිතට නොයන විදියට ඔබට පුළුවන් නම් බුද්ධානුස්සතිය වඩන්න. අපි මේක පිනදෙන ප්‍රායෝගික වෙන්නට ඕන. ඒකෙන් නිදහසේ හැමතැනම ඇවිදින්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ එනි නිසියානුකූලව බුද්ධිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත වේ කටයුතු කරන්න. මුඛ වැසුම් ආදිය පැලඳගෙන ඉන්න. බාහිරට යන වේලාව අඩු කරගන්නට අත්‍යවශ්‍ය දේකට විතරක් ගමන් කිරීම ආදිය සිදු කරගනිමින් ඔබ මානසිකව නිරෝගීතාවය ඇති කරගන්නට මානසික සුවතාවයේ දිනන ආකාරයට බුදුගුණ භාවනා දිනු කරගන්න. අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ මේ ආදී ගුණ ටික දිනපතාම සේවත් කරන්න. ඒකෙන් තමයි ලොකු රැකවරණයක් එනවා පින්නතුනි. මෙන්න මේ රැකවරණය සලසා ගන්නට අපි ටික වේලාවක් ආයෝග කටයුතු කරමු. ඉතින් මේ වෙලාවම අපි බුදුගුණ භාවනාව කරන වේලාවක් බවට පත් කරගෙන අපි දැන් ටික වේලාවක් බුදුගුණ තුල අපේ හිත පිහිටුවා ගනිමු. පින්නතුනි, ඔබ ඉන්න ස්ථානයේම ඔබට පහසු ඉරියව්වක ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන අපි දැන් බුදුගුණ භාවනා වඩන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඍජුව කෙලින් තියාගෙන වංග තුඩින් දකුණු අත තියාගන්න. ඔබේ ඉරියව්ව ගැන හිසේ පටන් පාදාන්තය දක්වා, පාදාන්තයේ සිට හිස දක්වා මොහොතක් මෙනෙහි කරන්න. ඒ අතර ඔබේ සිහිය නාසය ආශ්‍රිතව තියාගන්න. දැන් ඔබ දැකපු ඉතාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිබඳව සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයට පත් වෙච්ච ජයත්‍රී මහා බෝධි මූලයේදී වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තමා සිටිනවා කියන හැඟීම ඇති කරගෙන මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් මේ තුන් ලෝකයක් ජයගත්තු ඒ උත්තමයන් වහන්සේ තුල පැවති ඒ ආධ්‍යාත්මික ගුණ ශරීරය මා නුවණින් දකින්නට උත්සාහ කරන වෙලාව. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ සියලු පුද පූජාවන් වලට සුදුසු උත්තමයෙක් බවට පත් වුණා. ඒ නිසා අපි බුදුහාඳුරන්ට අරහං කියලා කියනවා. අරහං, අරහං, අරහං. අරහං, අරහං, අරහං, අරහං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥානයෙන් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ඨ විද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී වූ උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ඊටම සංසුන් ගමනකින් යුක්ත වුණා. දකිනායගේ නෙත්සිත පහන් කරමින් ඊටම ශාන්ත ගමනින් මේ මිහිතලිය මත පා ගමනින් වැඩම කළා. උන්වහන්සේ ඊටම ප්‍රසන්න වචන භාවිත කළා. ලෝකයන් සැනසෙන ආකාරයෙන් ධර්ම දේශනා කළා. සංසුන් ගමනින් හා ප්‍රිය වචන යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ලෝකයන් සත්ව ලෝක සංස්කාර ලෝක අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය එහෙමත් නැත්නම් කාම ලෝක රූප ලෝක අරූප කියන මේ තුන් ලෝකය අතඹලක්සේ මනවින් පසක් කළා. මේ තුන් ලෝකයේ මනවින් දැනගත්තු ඒ උත්තමයන් වහන්සේට අපේ ලෝක විදූ කියලා කියනවා. ලෝක විදූ, ලෝක විදූ, ලෝක විදූ. ලෝක විදූ, ලෝක විදූ, ලෝක විදූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ හිටිය නොඑක් සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ කරුණාව නැමැති දියදහරින් ප්‍රඥාව නැමැති ආයුධයෙන් ඊටාම සංවරශීලීව දමනය කළා. සැඩපරස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ උත්තම ගුණයට අපේ අනුත්තර පුරිස ධම්ම සාරථි කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලෝකයට පමණක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වුණා. දෙව් මිනිසුන්ට උතුම් වූ ශාස්ත්‍රවරයා වීම නම් වූ මේ ගුණයට අපි සද්ධා දේව මනුස්සානං කියලා කියනවා. සද්ධා දේව මනුස්සානං, සද්ධාදේව මනුස්සානං, සද්ධාදේව මනුස්සානං. සද්ධාදේව මනුස්සානං, සද්ධාදේව මනුස්සානං, සද්ධාදේව මනුස්සානං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයන්ටත් අවබෝධ කරවීම සඳහා මහා කරුණාවෙන් ධර්ම දේශනා කළා. අවබෝධය සඳහා ලෝකයාට චතුරාර්ය සත්‍ය දේශනා කිරීම නම් වූ මේ ගුණයට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ වූ පුද සැලකිරි වලට ආමිස හා ප්‍රතිපති පූජාවන් වලට සුදුසු උත්තමයෙක් බවට පත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා වසර 2563 ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයන්හි අප්‍රමාණ පුද පූජා පැවැත්වෙනවා. ඒ උන්වහන්සේ තුළ තිබුණු දාන පාරමිතාදී ගුණයන්ට ලැබෙන ඉෂ්ට විපාකය බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ භාග්‍ය සම්පන්න වූ ගුණයට අපි භගවා කියලා කියනවා. භගවා භගවා භගවා භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ. අරහං අරහං අරහං නෙත සැන සිල්ල බුදු හිමි රුව දැකීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය ගද සැන සිල්ල බුදු හිමි හට වැඳීමය භව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය සාදු හොඳයි පින්නතුනි, අපි නිතර සඳහන් කරන කාරණයක් ත්‍රිවිධ රත්නයේ සරණ යනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන කාරණය. පින්නතුනි, මෙතෙන්දී අපි බාහිරින් සරණක් බලාපොරොත්තු වෙනව නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ අපේ සිත තුළ දියුණු කර ගැනීම, තමගේ ආධ්‍යාත්මය විකසිත කර ගැනීමයි කරන්නේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට උන්වහන්සේ අපේ ජීවිත තුළ සජීවී වෙනවා, ජීවමාන වෙනවා. අපට බාහිරින් එන දුක් කරදර වලින් නිදහස් වන්නටත්, දුක් පීඩා වලින් මිදෙන්නටත් අපට මේක හේතුවක් වෙනවා. ඉතින් බලන්න පින්වතුනි, අපට දුක කරදරයක් ඇති වෙච්ච වෙලාවකදී මේ බුදුගුණ එකිනෙක අපට සිහිපත් කරන්න පුළුවන් නම් අපේ හිතේ කොයිතරම් රැකවරණයක් දෙයක අපි තනි නෑ කියලා අපට තේරෙනවා. අපිට බියක් එවලට දැනෙන්නේ නැහැ. ඒ උත්තම බුදුගුණ තුළ අපට රැකවරණයක් ලැබෙනවා, අපට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ බුදුගුණවල පිහිටෙන් අපට නිරෝගී භාවය ලබා ගන්නට හේතු වෙනවා, අපේ සසර ජීවිතය සූපත් කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ලෝකයේ බොහෝ දෙනෙක් වේදනාවලින් පීඩිතව තමන්ගේ ලෙඩේ ගැනම හිතද්දී අපට කොයිතරම් දුක් කරදර ආවත්, ශාරීරික පීඩා ආවත්, ඒ හැම තැනදීම අපට බුදුගුණ සිහිපත් කරමින් කොයිතරම්නම් මානසික සැනසීමක් අපට ලබා ගන්න පුළුවන්ද? ඉතින් තෙරුවන් සරණ ගිහිපුවා හැටියට අපි මේ පිළිසරණ නිරතුරුව පිනතුන් ලබා ගන්නට ඕන. ඒ වගේමයි ධර්ම රත්නයේ ගුණ නිතර සිහිපත් කරන්න. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන මේ සදහම් ගුණ හැකිතාක් දුරට සිහිපත් කරන්න. ඒ සන්දර්භේ මගේ ජීවිතේ රැකවරණයක් කියන එක නිතර නිතර සිහිපත් කරන්න. ඒක තමන්ගේ ජීවිතේට ලොකු ශක්තියක් වෙනවා, ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේමයි ඔබ සරණ ගියපු ඒ සරුවත් ආදී නික්ලේශී මහරහතන් වහන්සේ ඔබ ඔබගේ ජීවිතයට ආලෝකයක් කියලා හිතන්න. උන්වහන්සේලා ගිහි සපත් කරලා තමන්ගේ සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප කළා, සාසන උන්නතිය සඳහා කැප කළා. බුදුදහමේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේලාගේ ජීවිත සම්පූර්ණයෙන්ම කැප කළා. ඉතින් එවැනි උත්තම ජීවිත ගැන සිහිපත් කරනකොට අපට ලොකු රැකවරණයක්, ධෛර්යයක් ලැබෙනවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට. ඉතින් පිනතුනේ මේ විශේෂයෙන්ම මෙවැනි කාර්යවල අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ හැකිතාක් සිහිපත් කරන්න. නිකරුණේ කාලය ගත කරන්න එපා. අපි මේ ලබාගත් ඉතාම දුර්ලභ මනුස්ස ස්වභාවයක්, උතුම් ශ්‍රණ සම්පත්තියක්, සම්බුද්ධෝත්පාද කාලයක්. මේක දිනෙන් දින පිනතුනේ අපට අහිමි වෙලා යනවා. ඉතින් අන්නේ අහිමි වෙලා යන ජීවිතයෙන් අපට නැවත ධෛර්ය ඇති කරන්න මේ රෝගී තත්ත්වය කියන්නේ අප වෙත ආපු දේව දූතයෙක් කියලා හිතන්න. මේ ලෙඩ රෝග මරණ ආදී ආමංගල කාරණා නෙවෙයි පින්නතුනි. ඒ කරුණ අපට අපි බුද්ධිමත් නම් අපට ඒව මංගල කාරණා බවට පත් කරගන්න පුළුවන්. වෙනදට වඩා ශ්‍රද්ධාවට පත් වෙන්න. ඉතින් අපිට ලොකු රැකවරණයක් මේ ජීවිතය තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයත් සංගරත්නයත් ඒ උතුම් බුදුගුණ සිහිපත් කිරීම ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නා ක්‍රමයක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඒ ශ්‍රද්ධා සම්පත්තිය බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියන මේ තෙරුවන් සරණ යාම පිණතුනේ තමන්ගේ මේ ජීවිතයේ සුවපත් භාවයට විතරක් නෙවෙයි, අනිවාර්යයෙන්ම මතු ජීවිත සුගතිගාමී වෙන්නට හේතුවක් වෙනවා. ඉතින් අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි පිණතුනි. අපි තව අවුරුදු 100ක් ජීවත් වුණත් අපි කවදා හරි මේ ජීවිතය අත්හරින්න ඕන. අන්නේ ජීවිතය අත්හරින දවසේදී අපට පිළිසරණ තියෙන්නේ මේ රකින්න ගුණධම් ටිකයි. ඒ නිසා අපි ධර්මයේ තුලින් දැනගන්නට ඕන බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරණය සිහිපත් කරලා අපි කටයුතු කළ යුතු ආකාරය. අජ්ජේව කිච්ඡං ආතප්පං, අද කළ යුතු දේ අදම කරන්නට ඕන. කෝජඤ්ඤා මරණං සුවේ, හෙට මරණයට පත් වේද කියලා අපි දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි අනාගතයේ මැරෙනවා, අපි හෙට දවසේ මොකක් හරි දෙයක් කරමු කියලා කරන්න ඕනේ කියන තමයි ආකල්පයෙන් ඉන්නේ. නමුත් ඒක බුදුදහම නෙවෙයි. බුදුහාඳුර අපට දේශනා කළේ මේ දහම තුල අදම අපි ඉන්නට කියලා. අජ්ජේව කිච්ඡං ආතප්පං, ධර්මයේ තුල අද අදම අපි හැසිරෙන්නට ඕන. මොකද හෙට දවස් උදෑසන වෙන විට මේ මොහොත ජීවත් වෙන කී දෙනෙක් නම් මේ ජීවිතය අත්හැරලා ඉඳියද දන්නේ නැහැ. අන්න ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය කියන්නේ අපේ ජීවිතේ ලැබපු අග්‍රතම ඵලය. මේ ඵලය පිනතුනේ නිකරුණේ අත්හැරෙන්න දෙන්න එපා. මේ මොහොත අත්හැරුණොතින් අපට බොහෝ කාලයක් ඒ ගැන හිතලා දුක් විඳින්න වෙනවා. ඒ නිසා අපි මේ ලබාගත්තු මේ උතුම් සම්බුද්ධ ශාසනයෙහි හැම තත්පරයකදීම උපරිම කුසලයේ දිනු කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එකතකින් පංචශීලය නිතරම ආරක්ෂා කරන්න, නිතර මේ ගැන හිතන්න, පංචශීලය තුළ හිත පිහිටුවා ගන්න, ඒ ගැන ලොකු ප්‍රබෝධයක් ප්‍රසාදයක් තමන්ගේ හිත ඇති කරගන්න, ශීලානුසුති බහනක් විදියට පංචශීලය වඩන්න. අනිත් පැත්තෙන් නිතර බුදුගුණ සිහිපත් කරන්න. ඒ වගේම ලෝක සත්‍යයන් සුවපත් වේවා කියන හැඟීම නිරතුරුව පතුරවන්න. හැම මොහොතෙම පින්නතුනි අපිත් එකට ජීවත් වෙන මනුස්ස ලෝකයයි මේ යනවා. ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන එක නෙවෙයි පින්නතුනි. කල්ප ගානකින් ලැබපු මේ සම්බුද්ධෝත්පාද කාල අහිමි කරගෙන බොහෝසේ ඒ දුගතියට යන්නේ. ඉතින් එවැනි ලෝකයක් තුල අපි එයටත් අපි කරුණාව දක්වන්නට ඕන. ඒ සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කළා. අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් වේලාම සූත්‍රය වැනි දේශනාවලදී අච්චරා සංඝහත වැනි සූත්‍රවලදී, මෙත්තානිසංස වැනි සූත්‍රවලදී බුදුහාඳුර බෙහෙවින් අවධාරණය කළා තියෙනවා මෛත්‍රී භාවනා කිරීම ආනිසංස. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් එක සත්‍යයේ කරමුණු කරගෙන හෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් එක සිතුවිල්ලක් වුණත් වඩන කෙනාට සසර බොහෝ කාලයක් යහපත වෙනස පවතිනවායි කියලා. ඉතින් යම් කෙනෙක් මේ ලෝකයේ සියලුම සත්‍යයන් අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ තැනැත්තාට කොයිතරම්නම් සැනසීමක් ජීවිතේට ලැබෙනවද? කොයිතරම් ආනිසංසයක් ලැබෙනවද? අන්න ඒ නිසා පින්වතුනි අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනාවත් වඩලා අපේ හිතේ කුසලයේ තවදුරටත් අපි දියුණු කරගනිමු. මේ මොහොතේ මනුස්ස ලෝකයේ බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙලා ඉන්නේ. එහෙම නැති වුණත් සමහර අය වයසට ගිහිල්ලා ඉන්නේ. සමහර අය තමන්ගේ ආයුෂ ඉවර වෙලා මරණාසන්න වෙලා ඉන්නේ. ඒ හැම දෙනෙක්ම අපි සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මනුස්ස ලෝකයේ සියලුම සත්‍යම් හොඳට අරමුණු කරන්න. ඒ හැම දෙනා වෙතම අපි මෙද්දී දහරපතුරු වහරෙමු. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ මොහොතේහි ඉතාම අමාරුවෙන් හුස්ම ගනිමින් ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදලා ඉන්නේ. ඇමරිකාව විතරක් ගත්තත් ලක්ෂ 5කට වඩා පිරිසක් මේ වුණ රෝගයෙන් පීඩාවට පත් වෙලා හුස්ම ගැනීමට අමාරුවෙන් ඒ අය වැතිරිලා දුක් විඳිනවා. මුළු ලෝකෙම ගත්තොත් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගී තත්ත්වයෙන් අදවර විට රෝගයට පත් වෙලා ඉන්නවා, දුකට පත් වෙලා ඉන්නවා. ඒ හැම දෙනාම ඒ වගේම අවිද්‍යා අන්ධකාරය නිසා මානසිකව දුක් විඳින අප්‍රමාණ සත්‍යයන් මේ මිහිතලෙ මත ඉන්නවා. ඒ හැම දිනෙකම සුවපත් වෙත්වා කියලා මා මෙත් සිත පතුරවනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. බටහිර දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් දකුණු දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, උඩ දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, ඔබට මේ කාලය තුළ වෙනදටත් වඩා ඉතාම ප්‍රායෝගික මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් කාලය. ඉතින් බොහෝ දෙනෙක් ලෙඩ රෝග වලින් මරණයෙන් බියට පත් වෙලින අවස්ථාවක ඒ හැමදෙනා කෙරෙහිම මෛත්‍රී වඩන්න, මුළු ලෝකයම සත්‍යයන් අරමුණු කරගෙන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා හැකි තාක් දුරට මේ දිනවල මෛත්‍රිය වඩන්න. ඇතැම් විට ඔබට හිතෙයි ලෙඩ දුක්වලට පත් වෙලා ඉන්න අන් අය ඔබගේ ඥාතීන්වත් ඔබේ රටේවත් නෙවෙයි කියලා ඇතැම් විට. නමුත් පින්වත්නි, අපි සසර දිහා බලන විට බුදුහාඳුරන්ගේ ධර්මය ඔබ විශ්වාස කරනවා නම් ඔබට තේරෙයි ලෝකේ ඉන්න හැම දෙනෙක්ම පිටස්තරය නෙවෙයි. ඒ හැම දෙනාම අතීතයේ අපේ අම්මා තාත්තා වෙලා අපව කිරෙන් ලේයින් දහදියෙන් පෝෂණය කරපු අය. අනිත් අතින් අපේම දෝ දරුවන් වෙච්ච අය, අපේම සහෝදර සහෝදරයන් වෙච්ච, අපේම ස්වාමි භාර්යාවන් වෙච්ච අය තමයි මේ ලෝකේ හැම දෙනෙක්ම. ඒක ආත්ම භාවයක දෙහික විතරක් නෙවෙයි, ඇතැම් විට ආත්ම භව 100 ගණන් 500 1000 අපේ ඥාතීන් වල හිටිය අය, අපේ දුව දරුවන් වල හිටිය අය තමයි මේ දිනවල රෝගාතුරව ඉන්නේ, ඇඳක් මත වැතිරිලා දුක් විඳින්නේ. ඉතින් මේ හැමදෙනාම අරමුණු කරන්න, ඒ හැමදෙනාම තමන්ගේම දරුවන්සේ දකිමින් ඒ හැමතෙම සිතින් සෙත් පතන්න. ඉතින් ඊයේ හැම දිනෙකම අරමුණු කරගෙන දිනපතාම මෛත්‍රිය වඩන්න, මෛත්‍රිය වඩන කාලය දිනෙන් දින වැඩි කරගන්න, තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය දිනපතාම තමා මෙත් වඩන කාලය වැඩි කරගන්න. ඒ ඉරියව්වක ඉඳගෙන මෛත්‍රී භාවනා වඩන අතරින් අපට පුළුවන් සක්මන් කරනකොට, ඇවිදිනකොට, කෑම බීම සකස් කරනකොට, කඩේට යනකොට, වාහනය පදවනකොට, රැකිරක්ෂාවට යනකොට, ඒ හැම තැනදීමත් සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා, සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතා ප්‍රාර්ථනා කරන්න, හැකිතා මේ සිත පතුරවන්න. එකාතකින් ඔබේ ආධ්‍යාත්මික ශක්තිය දිනන අතරින් ඒ ශක්තිය ඔබේ ශරීරයට ප්‍රතිශක්තිකරණයක් බවටපත් වෙලා ඔබට ඒක නිරෝගී වන්නට, ඔබේ ළඟම ඥාතීන්ට නිරෝගී බව ලබන්නට මේ උතුම් මෛත්‍රී සිතුවිල්ල ඔබට ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න ඔබ ඊටාම අවධානයෙන් ඕනෑකමින් මේ කාල පරිච්ඡේදය තුළ කටයුතු කරන්න කියලා අපි තාම මෛත්‍රියෙන් කරුණාවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි, අපි මේ දෙක සඳහන් කළේ කොහොමද අපි මේ ලෙඩ දුක් දිහා බලන්න ඕන, ඒ වගේ මේ ලෙඩ දුක් වෙන වෙලාවේදී අපේ හිත කුසලයට නැඹුරු කරගන්නේ කොහොමද? එක අතකින් අපි කරු පින්කම් ගැන සිහිපත් කරමින්, අනිත් අතින් පංචශීලයේ අකින ආකාරයේ පිළිවඳව සිහිපත් කරමින්, බුදුගුණ බහනා වඩමින්, මෛත්‍රී වඩමින් හැකිතාක් දුරට අපේ හිත බාහිර රූපයක දුකටපත් වෙන ගතිය අඩු වෙන විදියට සමත කමඨහනක සමත භාවනාවක් අපි යෙදෙන්න ඕන. අපි නිතරම හොඳ සමත සිතුවිල්ලක සමත භාවනාවක් අපි යෙදෙනකොට අපිට මේ රූපය තුලින් එන දුකෙන් බොහෝ දුරට නිදහස් වෙන්නට පුළුවන්. ඇයි? මේ සමත කමඨහනෙන් ඇති කරගන්නා වූ මානසික සුවය තමන්ගේ හිතෙහි ප්‍රීතිය දිනු කරගන්නට හේතු වෙනවා. එහි නිරතුරුව අපි යෙදෙනවා නම් අපට ඒක මානසික ඖෂධයක් බවට පත් වෙලා ජීවිතයේ තියෙන දුක් හරදර වලින් නිදහස් වන්නට අපට උපකාරයක් වෙනවා. අනිත් පැත්තෙන් බුදුහාඳුර අපට දේශනා කරනවා ලෝකෝත්තර වශයෙන් බාහිර රූපයෙන් විතරක් නෙවෙයි අභ්‍යන්තර සිතිවිලි වලිනුත් අපි නිදහස් වෙලා මේ අපි ලබාගත්තා වූ උතුම් මනුෂ්‍ය ජීවිතය අපරාජිතව නිමාවටපත් කරන්නට මාවත උන්වහන්සේ අපට දේශනා කළා. ඒ තමයි සතිපට්ඨානය. සතර සතිපට්ඨානය. නැත්තම් සිහිය හා නුවණ දිනු කිරීම. නැත්තම් විදර්ශනා වැඩීම. ඇතිවීම නැතිවීම උද්‍යාබ්බේ ඥානය ප්‍රකට කර ගැනීම. අපි පින්නතුනි අපි ජීවත් වෙනවා කිව්වත් ලෙඩ දුකක් කියලා කිව්වත් ඥාතියෙක් කියලා කිව්වත් කුමන හෝ අත්දැකීමක් ඇසින් දකින රූප කනෙන් අහන ශබ්ද නාසයෙන් ගන්න ගඳ සුවඳ දිවට ලැබෙන රසය ශරීරයෙන් විඳින පහස හිතට එන සිතුවිලි මේ කුමන අත්දැකීමක් අපි මේ ආයතන හයෙන් ලැබුවත් අපේ ජීවිතය කියන්නේ එක සිතුවිලි මාත්‍රයක්. ඒක තනිකර සිතක් විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංඛාර සහිත වූ ස්කන්ධ පංචකයක එකතුවක්. ඒ ස්වභාවය තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ඉතින් මෙන්න මේක අපි යථාර්ථ වශයෙන් දැක්වතින් අපි බාහිර රූපේනොත් මෙදෙනවා අභ්‍යන්තර සිතිවිරියනොත් මෙදෙලා අපේ ප්‍රඥාව තුළ අභිෂේක ලබනවා. මේ සඳහා බුදුහාමුදුරුව අපට සතර සතිපට්ඨාන දේශනා කළා. එම සතර සතිපට්ඨානය තුළත් අපි මොහොතක් හරි සිත දියුණු කරන්නට ඕන. තමන්ගේ ශරීරය ගැන නිතර සිහියෙන් ඉන්න. ශරීරයේ සිදු කෙරෙන හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව අවධානයෙන් ඉන්න. ආහාරයෙන් නිර්මාණයක් වෙච්ච මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් සිදුවන ආස්වාස ප්‍රස්වාස දෙස මොහොතක් සිහියෙන් ඉන්න. ඒ ආස්වාස ප්‍රස්වාස හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. මේක සත්‍ය පුද්ගලයක් නෙවෙයි මේක හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වයක් කියලා උනෙන් දකින්න. මේ ආස්වාස ප්‍රස්වාස හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි. ඊළඟට අපේ සතර ඉරියව්ව හිටගෙන සිටීම, ඇවිදීම, ඉඳ ගැනීම, සැතපීම කියන මේ සතර ඉරියව්වත් මේ ශාරීරික ක්‍රියාකාරීත්වයන් හතරක්. ඒක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි ආහාරයෙන් නිර්මාණය වූ මේ විඥානය නිසා ක්‍රියාත්මක වන ක්‍රියාවලි හතරක්. එයත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වන ආකාරය දකින්න. ඊළඟට තමා කරන හැම කටයුත්තක්ම උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම සිදු කෙරෙන සියලු කටයුතු තමන්ගේ මේ ශාරීරික ක්‍රියාකාරීත්වයන් හැම දෙයකම හේතුව තමයි අපි ගන්න ආහාර පාන. ආහාරයෙන් නිෂ්පාදනය වෙච්ච මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයන් පමණයි මේවා. ඒකත් දැකලා මේ සත්‍ය පුද්ගලෙක් නොවේ හුදු ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට ශරීරයේ මූලික ප්‍රභේද හතරක් තියෙනවා. අපි සතර මහා භූත රූප කියලා කියනවා. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. මේ සතර මහා භූත රූපයන්ගෙන් නිර්මාණය වෙච්ච ශරීරය ආහාරය නිසා යැපෙන දෙයක්. මෙයත් ආහාරය ඇති කලී හටගෙන ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන මේ ස්වභාවය සත්‍ය පුද්ගලෙක් නොවේ කියලා දකින්න. හේතුඵල ධමක සිතක ප්‍රතිඵල වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දකින්න. ඊළඟට ශරීරයේ කොටස් 32 කෙස්ලොම් නියදත් ආදී මේ කොනප කොටස් 32ක් ආහාරයේහි ප්‍රතිඵලයක්. ඒ කිසිවක් සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. අපි මේ ටික එකතු වුණාට පස්සේ සත්‍ය පුද්ගලෙක් කියලා සම්මුතියක් වශයෙන් ලබා ගත්තත් මේ සියල්ලක්ම අපි ගත්තු ආහාරවල ප්‍රතිඵලය. ඒ වගේම මේ ශරීරය කවදා හරි මිය ගියාට පස්සේ ටිකෙන් ටික ඉදිමිලා නිල් වෙලා සරවාදී වැගිරිලා ටිකෙන් ටික නහරාදී එළියට ඇවිල්ලා ඇට කටු ටික පෑදිලා ඒ ඇදිව නැටසකිල්ලත් කවදා හරි වැලි කැට දූවිලි බවට පත් කළා යන ආකාරයේ නුවණින් දකින්න. මේ හට ගන්නා වූ ශරීරය, මේ පවතිනා වූ ශරීරය ආහාරයෙන් නිර්මාණය වෙලා ක්‍රමානුකූලව විය කියන ආකාරයේ නුවණින් දකින්න. ඊළඟට අපට ඇතිවන වේදනාවල් ඇස කන නාස ආදී ඉන්ද්‍රිය මූලික වෙලා හටගන්න චක්කු සංපස්සජා වේදනාව, සෝත සංපස්සජා වේදනා ආදී වේදනා 6, සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් තියෙන වේදනා, සාමිත නිර්ආමිත වශයෙන් තියෙන වේදනා, මේ හැම වේදනාවක්ම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවය. මේ කිසිදු වේදනාවක් අකණ්ඩව එක දිගට තියෙන වේදනා නෙවෙයි. හැම මොහොතෙම ස්පර්ශය නිසා හටගෙන එතනම නිරුද්ධ වෙලා නැවත වේදනාවක් හටගෙන ඒකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ වේදනාවෙහි නිරෝධය අපි දකින්නට දක්ෂ වුණොතින් වේදනාවක් තියෙන බව දන්නවා. ඒක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා දකිනවා. සත්‍ය පුද්ගලයෙක් වශයෙන් දකින්නේ ඒ වේදනාව මම මගේ ආත්මය වශයෙන් ගන්නෙ නැහැ. ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදිහට විතරක් දැකලා ඒ තුරත් උපේක්ෂාවටපත් වෙනවා. තවදුරටත් අපි සිහිය දිනු කරනකොට අපේ හිත ගැන අපි ඉතාම අවධානයෙන් ඉන්නේ. හිතේ රාග දේශ මොහ, බීත රාග බීත දෝෂ බීත මොහ, සංකීත විකීත, මහාගත අමහාගත, සමාහිත අසමාහිත, විමුතයමුත ආදී වශයෙන් කියන මේ හැම හිතක්ම නාම රූප නිසා හටගෙන හැම මොහොතෙම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ආකාරය දකින්න. ඊළඟට සිතුවිලි දෙහසත් බලන්න. නීවරණ පිළිබඳව කාමච්ඡන්දාදී නීවරණ තියෙනකොට දකින්නේ නීවරණ පිළිබඳව. ඒ නීවරණ නැති වෙනකොට නැති බව දකින්න. නැති වෙච්ච නීවරණය නැවත නූපදින ආකාරයක් දකින්න. සති සම්බොජ්ජංගාදී බොජ්ජංග ධර්ම දිනු වෙනවා ටිකෙන් ටික මේ ආකාරයට. බෝධියට අංගයක් වශයෙන් විරාග නිස්සිත, විවේක නිස්සිත, වස්සංග පරිණාමය කියපු ආකාරයට විවේකයෙන් යුක්තව, විරාගී බවෙන් යුක්තව නිවනට නැඹුරු කොට සතිය, විරිය, ධම්මවිජය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග තුල තමා ජීවිතයේහි අභිෂේක ලබන්නට කටයුතු කරන්න ඕන. අපේ සැබෑ දායාදය, සැබෑ කල්යාණ මිත්‍රයන් වන්නේ මේ බොජ්ජංග ධර්ම. ඒත් එකම චතුරාර්ය සත්‍ය ගැන වඩ වඩාත්ම තමන්ට අවබෝධයක් එනවා. දුක කියන්නේ මේකයි. ස්කන්ධ පංචකයේ දුකක්. ඒ වගේම මේ ස්කන්ධ පංචකයට ආසා කිරීම දුකට හේතුව. එහි ආසාව නැති කිරීම දුක්ඛ නිරෝධය. සම්මාදිට්ඨිය ආදී අරහත්ගේ මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දකින්නට අපි දක්ෂ වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සතිපට්ඨාන වැඩීමට ආරම්භයේදී සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුඛහ කියලා. සීලය පිරිසුදු කරගන්නට ඕන. පංච සීල ආදී සීලයක පිළිදලා අට සීල ආදී සීලයක පිළිදලා දැක්ම ඍජු කරගන්නට ඕන. කොමක්ද දැක්ම කියලා කියන්නේ? ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා, සමුදය දකින කෙනා නැත කියන අන්දයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්දයට යන්නේ නැහැ. මේ ඇත සහ නැත කියන අන්ත දෙක දුරව කළා. දිට්ඨීන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදිහට මේ පටිච්චසමුප්පාදයේ සංකාතය මේ දර්ශනය ඇති කරගෙන හැකි තාක් දුරට මේ කාය, වේදනා, චිත්ත, සිතවිලි නැත්නම් ධම්ම කියන වෙන මේ ස්ථාන හතරෙහි නිරතුරුව සිහිය පිහිටුවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනේ මේ අවබෝධය සමගම අපි හැම මොහොතෙම සිහියෙන් කාලය ගත කරනවා. අපේ සිත සහ කය ගැන නිතර අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයට උපමාවකින් සඳහන් කරන්නේ සතිය කියලා. ඒ සතියට දක්වපු උපමාව තමයි හරියට දෑගැත්තකින් අතෙන් ගොයන් ටික අත කල්ල ගන්නවා වගේ දෙයක් කියලා. එක අතකින් ගොයන් ටික අත කල්ල ගන්නවා, අනෙත් අතෙන් දෑගැත්තෙන් ගොයන් ටික කපනවා. එක අතකින් ගොයන් ටික අල්ල ගන්නවා වගේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. කය ගැන, සිත ගැන, වේදනා ගැන, සිතිවිලි ගැන අවධානයෙන් ඉඳීම ගොයන් ටික අතට අල්ලගත්තා වගේ. ඊළඟට අනිත් පැත්තෙන් දෑගැත්තෙන් ගොයන් ටික කපනවා වගේ මොකද්ද සතිපට්ඨාන භාවනාව? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. රූපාදී ස්කන්ධ පංචකය, ඒ හට ගැනීම, නිරෝධය, නිරෝධ කරන මාර්ගය, ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් නිරතුරුව පුහුණු කරන්නට අපි දස්ස වෙන්නට ඕන. මෙහෙම සිදු කර පමණට පිනුතුනේ අපි හැම මොහොතෙම අපට කරන්න වැඩක් තියෙනවා. මොකද්ද වැඩේ? ඒ තමයි හොඳට සිහිය ඒකාග්‍ර කරගෙන සතියෙන් පරිමුඛං සතියෙන් උපට පෙත්වා දීපු ආකාරයට සිහිය අභිමුඛ කරගෙන නාසය ආශ්‍රිතව සිහිය තියාගෙන කුමන අරමුණක් තමයි සිතරතාවත් ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලාදී මේ කුමන අරමුණකින් කුමන කාරණයකින් අත්දැකීමක් ලැබුණත් ඒ ලැබුවා කියලා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දකින්න. Tamanṭa daruwe sihi wenna puluwam. Gedara matak wenna puluwam. Sri Lanka wenna ඥාතිවරයෙක් matak wenna puluwam. Corona virus එක ගැන matak wenna puluwam. Taman leda una kiyala matak wenna puluwam. මේ කුමන දේ සිහිපත් වුණත් මොකක්ද ඒ උනේ? ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීමයි. මේක අපි නොදැනගත්තොත් අපේ හිත අවිද්‍යාවට යනවා. අපේ හිත රූපය තුල බැස ගන්නවා, නැත්නම් සිතිවිලි තුල බැස ගන්නවා. අන්න ඒ අවිද්‍යාව පින්නුතුනේ මේ කොරෝනා වෛරස් දෙට වඩා බලවත්. ඒ අවිද්‍යාව අපට ජීවිත හානි විතරක් නෙවෙයි, අපි සතර අපායටත් රැගෙන යන අපේ පරම හතුරා වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව. අපිට පින්නතුනේ වෙනි හානියක් ඇත්තටම කොරෝනා වෛරස් එවත් අපිට කරන්නේ නැහැ. අපිට මේ අවිද්‍යාව කරන හානිය කල්ප ගණන් දුගතිගාමි වන්නට, කල්ප ගණන් නිරයේ දුක් විඳිනට හේතු වන අපට ඉන්න ලොකුම හතුරා තමයි මේ අවිද්‍යාව. ඇත්තටම පින්නතුනේ කොරෝනා වෛරස් කියන්නේ අපට ඉන්න හොඳම මිතුරෙක් කියලා හිතන්න. මේ අවිද්‍යාව නැමැති පරම හතුරා දුරු කරන්නට අපව උනන්දු කරවන්නට ආපු අපේ උතුම් කල්යාණ මිත්‍රයෙක් කියලා හිතලා වඩා වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිළිසරණ සොයා ගන්නට ඕන. වඩ වඩාත් මේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්ති පුරන්නට මේ සම්බුද්ධ ශාසනය අහිමි වෙන කලින් උපරිම ලෙස සතිපට්ඨානය තුල ජීවිතය පාස්සා ගන්නට අපි දස්ස වෙනට ඕන. අපි යම්කිසි මොහතක සතිපට්ඨානය තුල ඉන්නවා නම් ඒ මොහත තුල අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණ තුලයි. බුදුරජාණන් වහන්සේගේ භූමිය තුලයි, පিত্রවිෂය තුලයි ඉන්නේ. ඒහිින් අවස්ථාව තුල අපට මාර්යාව පේනවා, මාර්යාට අපිව පේන්නේ. අපිට මාර්යා ජය ගන්න තියෙන අවස්ථාව තමයි මෙන්න මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතිපට්ඨානය තුල, සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. ඒ නිසා පින්වතුනි, එක පැත්තකින් මෛත්‍රී භානාව වඩමින් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නා ගමන් අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන උපරිම ලෙස සතිපට්ඨානය තුල වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කායනෝයම් වික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා, සත්‍යංගේ පිරිසිදු බව ඇති කර ගැනීමට ශෝක පරිද්දවාන සමතික්කමාය, ශෝක වැළපීම් වලින් දුර වෙනටත්, දුක් දොමනස් වලින් නිදහස් වන්නටත්, ඥානෙ ලබන්නටත්, නිවන සාක්ෂාත් කර ගන්නටත් තියෙන එකම මාවත වශයෙන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මෙන්න මේ සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. ඉතින් පින්වතුනි, අපි හුඟක් වාසනාවන්තයි. අපේ ලෝකයේ කොයිතරම් අභියෝගයක් ආවත්, කොයිතරම් අනතුරක් ආවත්, ඒ කිසිඳු අනතුරක් අභියස අපට දුක් වෙනට අවස්ථාවක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ අපි වෙනුවෙන් සියලු දුක් දොමනස් විඳලා, සියලු වේදනා විඳලා අපට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. අපි අසරණ කළ නැහැ පින්වතුනි. අපි අසරණ වෙලා නම් වෙලා ඉන්නේ අපි ධර්ම ශ්‍රවණය නොකරපු නිසා. ධර්ම ශ්‍රවණය කළත් ඒ ධහම තමන්ගේ ජීවිතේට පුහුණු නොකරපු නිසායි අද දින අපි දුකක් විඳිනව නම් විඳින්නේ. ඒක බුදුහාඳුරගේ වරදක් නෙවෙයි. ඒක ධර්මයේ වරදක් නෙවෙයි. ඒක සංඝරත්නයේ වරදක් නෙවෙයි. ඒක අපේම වරදක් කියලා හිතන්න. ඒ නිසා ප්‍රමාදීව මේ ධහම තුල පිළිසරණ ලබා ගන්න උත්සාහ කරන්න. අපි මේ ලෙඩ රෝග වලටපත් නොවුනත් අපි කවදා හරි සදහටම නෙත් දෙක පියා ගන්න අය, ඒ නෙත් දෙක පියා ගන්න මොහොතෙහි පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යා මේ කියපු ආකාරයට එක පැත්තකින් අපට සසර ජීවිතයේ සුවපත් කරන්නට අප කරපු පුණ්‍ය ධර්මයන් අපට හේතු වෙනවා. අනිත් අතින් අප මේ වඩන්නා වූ සතිපට්ඨානය අපේ දක්ෂතාවය, කුසලතාවය, කුසලයක් වෙලා අපට සම්පූර්ණයෙන්ම සසර ගමන නිමාටපත් කරන්න, දුකෙන් නිදහස් වන්නට අපට මේ කාරණා උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කරන්නට අප්‍රමාදීව මේ දවසේ අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී පින්තුනි මහ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන්, භාවනා කිරීමෙන්, ගැඹුරු ධර්ම කරුණ මෙනෙහි කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුසල ධර්මයන් තුළින් ජනිත කරගත් ආව කුසල ඵලය මේ දිනවල රෝගාතුර වලට පත් වෙන අයට නිරෝගී භාවය පිණිස හේතු වේවා. මියගිය හැම දිනාටම සසර සුගතිගාමි වීම සඳහා මේ උතුම් කුසලයක් වේවා. අප හැම දිනාටම සසර ගමනේ සුවපත් භාවය සඳහා මේ ශක්තියක් බවටපත් වේවා. මේ සියලු ශක්තියන් අපට උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පත්තා ච නින්දුක්ඛං, භයං පත්තා ච නිම්භයං, සෝකං පත්තා ච නිසෝකං, හොන්තු සබ්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් වෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සුවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.